බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံတိ ဓမ္မံ சரணံ ဂစ္ဆာမိ ဒုတိယံတိ சங்கံ சரணံ ဂစ္ဆာမိ သတိယံတိ ဘੁੰဒံ சரணံ ဂစ္ဆာမိ သတိယံတိ ဓမ္မံ சரணံ ဂစ္ဆာမိ සත්‍යයන්ති සංඝං සරණං ගච්ඡාමි තානාති පාසා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සිතරණේන සම්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේස සමන්ත චක්කවාලේසු අස්රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස උපනීයසි ලෝකෝ අන්ධුවෝ අත්තානෝ ලෝකෝ අනබින්සරෝ අත්තකෝ ලෝකෝ සම්බං පහාය ගමනීයං පුනෝ ලෝකෝ අතින්තෝ තණ්හා දාසෝති ගරුකටයුතු හාමුදුරන් වහන්සේ ප්‍රධාන මේ ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙයන් අද දින මේ නිවසට රැස් වෙලා ඉතාම වටිනා පින්කමක් ඥාතික යුතුකමක් සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ මේට වසර 11කට කලින් මියගිය මේ දියණිවරු දෙපළගේ ඒ වගේම අපේ සංඝ සෝබන ස්වාමීන් වහන්සේගේ මෑණියන් වහන්සේ දීපස් කරලා ගර්ටි ජයවීර මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා වාර්ෂිකව සිදු කරන දානමය පින්කමට සමගාමීව සිදු කරන ධර්ම දේශනාමය පින්කමයි සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ පින්නතනි අපිත් එක්ක එකට සිටිය ඥාතිවරේ මිය ගියාම ඒ අසන් සිහිපත් කරලා කලින් කලට පුණ්‍යානුමෝදනා කිරීම අපේ බෞද්ධ සංස්කෘතියේ තියෙන ඉතාම වටිනා ලක්ෂණයක්. එහෙම අපි පින් අනුමෝදන් කිරීමෙන් කාරණා දෙකක් අපේක්ෂා කරන ප්‍රධාන වශයෙන් පළවෙනි කාරණය තමයි මිය ගිය කෙනා කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් කෘතවේදීත්වයෙන් මිය ගිය අය සුවපත් කර දීමේ අදහසින් අප පින්කම් කරලා පින් අනුමෝදන් කරනවා. අනිත් කාරණය තමයි ඥාතීන් හැටියට අපිත් එකට හිටිය කෙනෙක් අපෙන් වෙන් වුණාම අපේ හිතේ ගැන ලොකු සංවේගයක් තියෙනවා. අන්න ඒ සංවේගය අපි තුනී කරගන්නේ ඒ අසන් වෙනුවෙන් පින් දහම් කරලා පින් අනුමෝදන් කළා. ඒක අපේ බෞද්ධ සංස්කෘතියේ තියෙන හොඳ ස්ථිරතාවක්. එහෙදී පින්වත්නි වඩාත් වැදගත් වන්නේ මියගේ ඥාතිවරයෙ සිහිපත් කරලා අපි පුණ්‍ය අනුමෝදනා කරන්නේ බොහෝ විට කෘතවේදීත්වයේ පෙරමුණේ තබාගෙන. ජීවත්ලෙන කෙනෙකුට අපි උපකාර කරන්නේ බොහෝ විට එයාගෙන් අනාගත යම් ප්‍රජාවක් අපේක්ෂාවෙන්. දරුවන්ට සැලකන්නේ, ඥාතිින්ට උදව්පකාර කරන්නේ, හිතවතුන්ට සැලකන්නේ මේ බොහෝ දේවල් අපි ජීවිතේ කරන්නේ ඥාති මිත්‍රාදීන්ට මතු යම් ප්‍රතිදයක් බලාපොරොත්තු වෙමින්. නමුත් කෙනෙක් මිය ගියාට පස්සේ අප පින් අනුමෝදන් කරන්නේ එහෙම භෞතික වශයෙන් දෙයක් අපේක්ෂා වෙන්නේ නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම ඒ මිය ගිය කෙනා අපේ ජීවත් ඉන්න කාලේ කරපු උදව්පකාර සිහිපත් කරලා අපි පින් අනුමෝදන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිය ගිය කෙනෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරද්දී අපේ සිත කොයි ආකාරයකද පවත්වා ගත යුත්තේ කියලා. උන්වහන්සේ දේශනා කරනවා අදාසිමේ අකාසිමේ ඥාතිමිත්තා සකාචමේ ඒතානම් දක්ෂිනන් දජ්ජා පුබ්බේ කත මනුස්සරං කියලා. ඒ මිය ගිය ඥාතිවරු ජීවත් ඉන්න කාලේ අපට මේ වගේ උදව් කළා, මේ වගේ උපකාර කළා කියන හැඟීම සිතේ දරාගෙන ඒ අය වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරන්නේ කියලා. විශේෂයෙන් අද මේ සිහිපත් කරන මෑණියන් වහන්සේ බොහෝ විට අපේත් මතකයේ රැඳෙන මෑණිකෙනෙක්. විශේෂයෙන් අපට මතකයි ඒ දරුවන් වෙනුවෙන් ලොකු අපේක්ෂාවක් තිබුණේ මෑණියන්ගේ. දරුවන් සුමකට ගන්න, දරුවන් දැහැම ජීවිත බවට පත් කරගන්න ලොකු අපේක්ෂාවකින් කටයුතු කරපු මෑණිකෙනෙක්. ගුරු වෘත්තියේ යෙදෙන හිටියේ කාලයත් අපි දන්නවා. දරුවන්ට වගේම තමන්ගේ දරුවන්ට වගේම තමන් උගන්නපු දරුවන්ටත් ලොකු කරුණාවකින් ශිල්ප ශාස්ත්‍රය ප්‍රධානය කරපු හොඳ ගුරු මෑණිකෙනෙක්. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණයක් තමයි එතුමියටත් මේ අපේ ජයවීර මහත්මයාටත් සිටි එකම පුතා ශාස්ත්‍රණ වෙනුවෙන් පූජා කළා. මේක බොහෝ දෙනාට කරන්න අමාරු දෙයක්. දරුවන් හදද්දී බොහෝ විට බොහෝ දෙනා ලොකු අපේක්ෂා සහිතවයි දරුවෝ හදන්නේ. ඒ දරුවන්ගේ අපේක්ෂාව තමයි බොහෝ අයගෙන් අපේක්ෂා කරන්නේ. ඒ දරුවන් හදට උගන්වලා රැකියාවක් ලබා දීලා විවාහ කරලා දීලා තමන්ගේ දේපළට උරුම කරලා දීමයි බොහෝ දෙනෙක් අපේක්ෂා කරන්නේ. නමුත් මේ මෑණියනොත් මේ ජීවත් වෙන පියාණනොත් ඊට වඩා උසස් බලාපොරොත්තුවක් ඇතිව තමන්ගේ හිටිය එකම පුතා ශාසන වෙනුවෙන් පූජා කළා. මේක ඉතාම වටිනා දෙයක්. උන්වහන්සේ ගිහි කාලේ උසස්තල විභාගයට සමත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගෙනයි ඒ සියලටම වඩා මහාන කමේ පිළිබඳව වටිනාකම අවබෝධ කරගෙන පැවිදිමට පත් වුණේ. එනිසා එතුමිය කරපු සියලුම පින්කම් වලට වඩා වටින්නේ තමන්ගේ පුතණුවන් මහාන කිරීම පිළිබඳව. ඒ වගේම අපට මතකයි එතුමී ජීවත් වෙන කාලේ අනිත් ස්වාමීන් වහන්සේලා හැමදෙනාටම ඉතාම කරුණාවෙන් සැලකුවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් අතනිය වුණාම සන්නසෝබන හාමුදුරුවෝ කියන හැඟීමෙන්ම තමයි අනිත් හාමුදුරන්ටත් සැලකුවේ. ඒ වගේ ඉතාම කරුණාවෙන් කටයුතු කරපු මෑණිකෙනෙක්. ඒ වගේම විශේෂයෙන් ආගම දහම පදනම් කරගෙන දැහැමි ජීවිතයක් ගත කරන දරුවන්ට ආදර්ශයක් වෙන විදිහට හිටපු හොඳ මෑණිකෙනෙක් මේ සිහිපත් කරන්නේ. එනිසා එතුමියගේ ගුණ අපි සිහිපත් කරමින් එතුමියට පුණ්‍යානුමෝදනා පිණිස අප මේ ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම් වෙන අවස්ථාව. අද මා මේ පිණිසම ධර්ම දේශනා කිරීම සඳහා තෝරාගත්තේ බුදුදහමේ ඉතාම වැදගත් සූත්‍රයක්, ඒ වගේම සරල සූත්‍රයක්, කරුණු තේරුම් ගන්න පුළුවන් කාරණා ඇතුළත් සූත්‍රයකුයි මාතෘකා වශයෙන් තෝරාගත්තේ. මජ්ක්‍ධිම නිකාය කියන ග්‍රන්ථය ඇතුළත් වන රට්ඨපාල සූත්‍රයයි අද අපි මාතෘකා වශයෙන් තෝරාගත්තේ. ඇතැමිට මේ පින්නසු මීට කලින් අහලා තියෙනට පුළුවන් මේ සූත්‍රය. රට්ඨපාල සූත්‍රය ඇතුළත් කරුණ දිහා ගත්තාම සාමාන්‍ය අපි සූත්‍රයක් ගත්තොතින් බොහෝ සූත්‍ර ලක්ෂණය තමයි බුදුහාමුදුරුව තමයි පැහැදිලි කරන්න සූත්‍රය. නමුත් මේ සූත්‍රයේ තියෙන විශේෂත්වය තමයි බුදුහාමුදුර වෙත මහණැල හිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක් සරහත් භාවයට පත් වෙලා අනතුරුව බුදුරජාණන් වහන්සේගෙන් කලින් ආපු කාරණා ටික දේශනා කරපු සූත්‍රයක් තමයි රටපාල සූත්‍රය කියලා කියන්නේ. බුදුහාමුදුරුව මේ සූත්‍රයේදී කරුණ සාකච්ඡා කිරීමක් නැහැ. හැබැයි මේ සූත්‍රය ඇතුළත් වෙන කරුණෝ බුදුහාමුදුරුව වෙතින් මේ හාමුදුරුව අහලා දැනගත්තු කරුණු තමයි ප්‍රකාශ වෙලා තියෙන්නේ. රටපාල සූත්‍රය. මේ සූත්‍රයේ මුල්ුණේ රටපාල කියන හාමුදුරුව. ඒකටත් මුල්ුණේ ඒ හාමුදුරුව මහාන වීම පිළිබඳව සිද්ධිය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ උන්වහන්සේගේ සිරිතක් වුණා දමින්ගම ධර්ම දේශනා කරමින් වැඩම කිරීම. විශේෂයෙන්ම ශ්‍රාවකව ළඟ කෙනකම හිටියේ ශ්‍රාවකයන් සොයා ගිහිල්ලා ඉතාම කරුණාධ්‍යාසයෙන් ලෝකයට ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනා කරන අතරතුරේදී වරක් උන්වහන්සේ වැඩම කළා ධම්මදේව තිමිච්ච පෝරව්‍ය කියන ප්‍රදේශයට. පෝරව්‍ය නගරයට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රදේශයේ මිනිසුන්ට ධර්ම දේශනා කළා. මේ ධර්ම දේශනා කරන්න උන්වහන්සේ කටයුතු කරන අවස්ථාවේදී බුදුහාමුදුරේ ප්‍රදේශයට වැඩම කළා කියලා දැනගත්තට පස්සේ බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙතින් බණ අහන්නට මහා මඟ දිගේ ආවා. මෙහිම පිරිස බණ අහන්නට එනකොට මේ දෙස එක්තරා පුද්ගලයෙක් බලාගෙන හිටියා. කවුද මේ කෙනා? ඒ ප්‍රදේශයේ හිටිය සිටුවරයාගේ සිටු පුත්‍රයා. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ සිටුවරු හිටියා. ඇතමිටේ සිටුවරු රජවරුන්ටත් වඩා ධනයට විශ්සය. දැන් කාලුණත් ඇතමිට රට පාලනය කරන්නට වඩා ධනවත් ව්‍යාපාරිකයන් ඉන්නවා. අන්න ඒ වගේ ලොකු ව්‍යාපාරිකයෙක් තමයි මේ රට්ටපාලගේ පියා. එතකොට මේ රට්ටපාලගේ පියාට හිටි එකම පුතා තමයි මේ කුමාරයා. බුදුරජාණන් වහන්සේ ප්‍රදේශයට වැඩම කළා ධර්ම දේශනා කරනවා කියලා දැනගත්තට පස්සේ බොහෝ දෙනා බණ අහන්නට එනකොට මේ රට්ටපාල කුමාරය බැලුවා කවුද මේ? අවරු හමු වෙනදි මේ මිනිස්සු මෙච්චරම යන්නේ කියලා. මිනිස්සුන්ගෙන් ආරංචි කරලා බැලුවා මේ කොහෙද යන්නේ කියලා. එතකොට මිනිස්සු කියනවා ඇයි දන්නේ නැද්ද? ලෝකයේ පහළ වෙලා ඉන්න ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයෙක් අපේ නගරයට ඇවිල්ලා උන්වහන්සේ මිනිස්සුන්ට බණ කියනවා. අපි මේ උන්වහන්සේගෙන් බණ අහන්න යන්නේ කියලා සඳහන් කළා. මෙච්චරම මිනිස් ගංගාවක් අර උන්වහන්සේගෙන් ධර්ම දේශනා කරන්න යන බව දැනගත්තට පස්සේ මෙන්න මේ කුමාරයාට හිතුණා මේක බලන්න යන්න. එතුමා මොකද කළේ? අර පිරිස කෙළවරින් ඉඳගෙන ගිහිල්ලා ධර්ම දේශනා කරනකොට ඈත ඉඳලා බුදුහාඳුරු කියන ධර්ම දේශනාව හොඳට ඇහුම්කන් දුන්නා. ඇහුම්කන් දීලා ධර්ම දේශනාව අවසානයේ ඒ ධර්ම දේශනාව ගැන ලොකු ප්‍රසාදයක් ඇති වුණා. ඊට පස්සේ මනහපු අනිත් පැය බුදුහාඳුරන්ට වන්දනමාන කරලා එතනින් නිස්මිලා ගියා. ඒ අය ඈත් වුණාට පස්සේ මේ රට්ටපාල කුමාරය බුදුහාඳුරන් ළඟට ගියා. ගිහිල්ලා උන්වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා උන්වහන්සේට සඳහන් කරන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව මම හොඳට අහගෙන හිටියා. ඒ බණ ගැන මට ලොකු ප්‍රසාදයක් ඇති වුණා. ඒ බණ අහලා මට හිතුණා මේ වගේ ඉතාම වටිනා ධර්මයක් ගිහිගෙදර ඉඳගෙන සම්පූර්ණයෙන්ම රකින්න අමාරුයි. ඒ නිසා මහාන වෙන්න නැත්නම් හොඳයි. මහාන වෙන්න ඕන කියන ආකල්පයක් මගේ හිතේ ඇති වුණා කියලා. මේ සිටුවරයා හිටියම එකම පුතා මේ කියන්නේ. එතකොට මේ ප්‍රකාශය කරපු අවස්ථාව වරේට බුදුහාඳුරු නීතියක් පනවල තිබුණා. දරුවෙක් මහාන කරනවා නම් දෙමව්පියන්ගෙන් හෝ බාරකරුවන්ගෙන් අවසර ගන්න ඕන කියලා. බුදුහාඳුරු සඳහන් කරනවා ඔබට මහාන වෙන ගැටලුවක් නැහැ. නමුත් ඊට කලින් ඔබ ඔබගේ දෙමව්පියන්ගෙන් අවසර ගන්න ඕන කියලා. රටපාල කුමාරිය කිව්වා හොඳයි ස්වාමීනි මම මගේ අමගෙන් තාත්තගෙන් මම අවසර ගන්නම් කියලා. කුමාරිය මුලින් හිතුවේ අවසර දෙයි කියලා. එවැනි බලාපොරොත්තුෙන් දෙමව්පියන්ගෙන් ගිහිල්ලා ඇහුවා මම මහාන වෙන කැමති මට අවසර දෙන්නේ නැහැ කියලා. නමුත් වෙනතන දෙමව්පියන් කිසිසේත්ම කැමතුනේ නැහැ. මේ දෙමව්පියන්ට හිටිය මහා ධනයක හිමිකරුවවස්සෙන් සිටිය ඒ වගේම මහා සිට තනතුරකට තනතුරක් අනාගතයේ ලබන්න හිටිය මේ එකම පුතා මහාන වෙනව දකින්න දෙමව්පියන් කිසිසේත්ම කැමතුනේ නැහැ. පළවෙනි වතාවත් ඇහුවා, දෙවෙනි වතාවත් ඇහුවා, තුන්වෙනි වතාවත් ඇහුවා. ඒ ඇහුවට අවසර දුන්නේ නැහැ, කැමතුනේ නැහැ. නමුත් මේ රටපාල කුමාරගේ හිතේ බලවත් ඕනෑකමක් තියෙනවා මහාන වෙන්න කියලා. ඒ නිසා කුමාරය තීරණය කළා මහාන වෙන්න අවසර දෙනකම් මම කෑම බීම ගන්නේ නැහැ, උපවාසයක යෙදෙනවායි කියලා. ඒ නිසා දින කිහිපයක් නිරාහාරව හිටියා මහාන වෙන්න අවසර දෙනකම් කෑම බීම ගන්නේ නැහැ කියලා. දෙමාපියන් නොඑක ආකාරයෙන් උත්සාහ කළා මේ කුමාරයාගේ අදහස වෙනස් කරන්න. නමුත් ඒ අදහස වෙනස් කරන්න බැරි වුණා. ඊළඟට මේ කුමාරයාගේ යහළු මිත්‍රාදීන්නවා මෙයා බලන්න. ඇවිල්ලා යහළු මිත්‍රාදීන් කිව්වා මේ අදහස ඇත්ත අරගන්න කියලා. නමුත් යහළුවන්ටත් ඒක කරන්න බැරි වුණා. යහළුවන් බොහොම බුද්ධිමත් අය. ඒ අය ඊට පස්සේ දෙමව්පියන්ට කිව්වා මේ කුමාරයෙන් මෙහෙම හිටියොත් මොහුගේ ජීවිතයත් නැති වෙනවා. ඒ නිසා කරන්න තියෙන හොඳම දේ තමයි දැනට මහණ වෙන අවසර දෙන්න. පස්සේ කාලය ඇතමිට මහණ කම ගැන කලකිරෙන නැවතත් එන්න පුළුවන් කියලා. ඒ නිසා දැනට අපි අවසර දෙමු කියලා සඳහන් කළා. දෙමව්පියලොත් මේක පිළිගත්තා. පිළිගගෙන මොකද කළේ? මේ කුමාරයට අවසර දුන්නා. ඊට පස්සේ දෙමව්පියන්ගේ අවසර මත දවස් කීපයක් ආහාර පාන ආදී අරගෙන ශරීරය ප්‍රකෘතිමත් කරගෙන ඊට පස්සේ මේ කුමාරයා මහණ වෙන බුදුහාමුදුරුවෝ වෙත ගියා. ගිහිල්ලා උන්වහන්සේ කෙරෙහි ගෞරවයෙන් සීලේ සමාදන් වෙලා මහණකමට පත් වෙනා. බුදුහාමුදුරන්ගේ කාලේ ලක්ෂණයක් තමයි උන්වහන්සේ වෙත පැවිදි වෙච්ච අය බුදුහාමුදුරන්ගේ ළඟම දිගටම හිටියේ නැහැ. බුදුහාමුදුරන්ගෙන් අවවාදන ශාසන අරගෙන කමටහන් අරගෙන ඈත විවේක ප්‍රදේශයකට ගිහිල්ලා බණ භාවනා කරනවා. බොහෝ විට ඒ ධර්ම දේශන අහලා බුදුහාමුදුරන්ගේ අනුශාසන අහලා නිවන් මාගේ සපුරාම කෙලවරට යනකම මාව තහගෙන යන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙත මහණ වෙලා අරණ්‍ය ගත වෙච්ච බොහෝ දෙනෙක් නැවත බුදුහාමුදුර හමු වෙන්නාවේ රහස් වෙලාමයි. මොකද වැඩ කටයුතු ඔක්කොම අවසන් කළා තමයි නැවත බුදුහාමුදුර හමු වෙන්නේ. ඒ වගේම තමයි මේ රට්ටපාල කුමාරයා දැන් රට්ටපාල හාමුදුරුවෝ ඔහුත් මහණ වෙලා බුදුහාමුදුර වෙතින් කමටහන් අරගෙන ඈත වනගත ප්‍රදේශයකට ගිහිල්ලා භාවනා කරලා මාස කිහිපයක් ඇතමිට වසර දෙකක් කාලයක් ගත වුණා. ඊට පස්සේ උන්වහන්සේ යම්කිසි අපේක්ෂාවක් සඳහා මහණ වුණා නම් අරහත්ත්වයේ සඳහා ඒ අපේක්ෂාව සිද්ධ කරගෙන උන්වහන්සේ අරහත්ත්වයට පත් වුණා. අරහත් වෙන පස්සේට බොහෝ ස්වාමින් වහන්සේලාගේ ඊළඟ කාර්යභාරය වුණේ තමන්ගේ ශාස්ත්‍රවරයන් වහන්සේට මේක ප්‍රකාශ කිරීම. ඒ නිසා රට්ටපාල හාමුදුරුවෝ තමන් ලබා ගත්තා මේ ආධ්‍යාත්මික සුවය බුදුරජාණන් වහන්සේ අභියස ඇවිල සඳහන් කළා. ස්වාමීනි මම අපේක්ෂාවක් සඳහා මහණුණා නම් ඒ අපේක්ෂාව මං සිද්ධ කරගත්තායි කියලා බුදුහාමුදුරුවෝ තමන් වහන්සේගේ සතුට ප්‍රකාශ කළා. මේ අවස්ථාවේදී පින්නතුනි ඊළඟට මේ රට්ටපාල හාමුදුරුවන්ගේ අපේක්ෂාව දෙමව්පියන් මුණගැහෙන්න යන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ලක්ෂණීය තමයි මහණෙවිච්ච ස්වාමීන් වහන්සේලා දෙමව්පියන් හමු වෙන්නට යන කාලයක් ගිහිල්ලා. සමහර අය නම් එහෙම හමු වෙන්නේ නැහැ. නමුත් සමහර අය හමු වෙන්න ගිහිල්ලා තියෙන හැබැයි හමු වෙන්න යනකොට කලින් දැනුම් දෙන්නේ නැහැ. දැන් කාලේ නම් පුරා ස්වාමීන් වහන්සේ කෙනෙක් මහණුණාම කලින් ගෙදරට කියනවා. අහවල් දවස් එනවායි කියලා. එතකොට ගෙදර අය ඇතැමිට දානීය සූදානම් කරලා ඥාතීන්ට කියලා පිරිකර ආදිය පූජා කරන ලොකු වැඩපිළිවෙළක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලේ එහෙම සිදුනේ නැහැ. ඒ කාලේ ලක්ෂණය තමයි දෙමව්පියව බලන්න ඕන නම් කරන්නේ මොකද්ද? දෙමව්පියෝ ඉන්න ගෙදර ඉස්සරහින් පිණ්ඩපාත යනවා. පිණ්ඩපාත යනකොට පිණ්ඩපාතේ යන දෙමව්පියෝ ආවට පස්සේ දෙමව්පියෝ දැස ටිකක් බලනවා. මොන දෙමව්පියෝ බලන විදිහ? දෙමව්පියෝ හඳුනගත්තත් එහෙමයි නැත්තන් නැහැ. සමාජ හඳුනගන්නේත් නැහැ. එහෙම අවස්ථා කීපයක් ගැන සඳහන් වෙනවා. අනුරාධපුර යුගයේ බොහොම ස්වාමීන් වහන්සේලා වැඩ සිටිය කාලේ රහතන් වහන්සේ හිටිය කාලේ එක්තරා කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙක් මහණුණා. මහණුණා පස්සේ අවුරුදු ගාණක් උන්වහන්සේ අනුරාධපුර ඉඳලා මිහින්තලයට ගියා මන භාවනා කරන්න ධර්ම ඉගෙන ගන්න. මිහින්තලේ ඉඳලා නැවත අනුරාධපුරයට ආපු අවස්ථාවේදී එන්න කලින් දෙමව්පියෝ ඉල්ලීමක් කර අපේ හාමුදුරුව අපට කාලෙකින් දකින්න බැරි වුණා. ඒ නිසා පුළුවන් නම් අපට හාමුදුරුවෝ වැඩම කරලා දෙන්න කියලා ගුරු හාමුදුරන්ගෙන් ඉල්ලීමක් කළා. ඊට පස්සේ මොකද ගුරු හාමුදුරුවෝ ඊට පස්සේ තීරණය කළා මේ ස්වාමීන් වහන්සේව කැඳවන්න. ස්වාමීන් වහන්සේ වැඩම කළා. වැඩම කළේ ඒ ගමේම ආවාසයක 3 මාසයක් වස්සතුවා. 3 මාසේ මර අම්මල තාතල හිටිය ගෙදරට පින්දපාතේ ගියා. නමුත් මේ දෙමව්පියෝ කවුරුවත් අඳුරගත්තේ නැහැ. වස්තුමාතෙන් පස්සේ මේ ස්වාමීන් වහන්සේ ආපහු මිහින්තලයට වැඩම කළා. දෙමව්පිය යහනා මේ ලොකු හාමුදුරන්ගේ මේ පුර අපේ හාමුදුර වඩම්මනෝය කියලා කිව්වා තාම නැත්තේ මොකද කියලා. ඊට පස්සේ සඳහන් කළා ඒ තුමාසේ ඉදී හාමුදුර තමයි කියලා. අර හාමුදුර කිසි විටකත් ප්‍රකාශ කළේ නැහැ තමන්ගේ ඥාතිත්වය. මෙහෙම හාමුදුරන්ගේ යම් යම් ලක්ෂණ තියෙනවා, සුවිශේෂී ලක්ෂණ තියෙනවා. විශේෂයෙන් මහා කාශ්‍යප හාමුදුරන්ගේ චරිතය ගැන කියවොත් මෙයන්ට ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ චරිතය ගැන යම් කිසි හැඟීමක් අපට ලබා ගන්න පුළුවන්. බොහෝ දෙනෙක් හිතන්නේ හාමුදුරුව කිව්වහම ගිහියන්ට ඉතාම සමීපයෙන් කටයුතු කරන්න ඕන කෙනෙක් කියලා. නමුත් ස්වාමීන් වහන්සේලාගේ චරිත කතා දිහා බැලුවහම ස්වාමීන් වහන්සේලා හුඟක් ලං වෙලා තියෙනවා ගිහියන්ට. නමුත් ලං වුණාට ඈතින් ඉඳලා තියෙනවා. දැන් මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ ගැන සඳහන් කරනවා මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ හඳක් වගේ කියලා. හඳ වගේ කියලා කියන්නේ හඳ බලනකොට අපට ළඟ වගේ පේනවා. නමුත් හඳට ලං වෙන්න බෑ. ඒ වගේම අපි කොහේ හරි යනකොට අපට පේන්නේ හඳ සමීප එකම යනවා වගේ. නමුත් එහෙම යන්නේ නැහැ. හඳ අපට සමීප බව පේනවා. නමුත් සිත්තේත්ම ලං වෙන්න බෑ. බුදුහාම සඳහන් කරන මහා කාශ්‍යප හඳුර තන්නේ වගේ හඳක් වගේ කියලා. ගිහින් සමීප වගේ පේනවා. නිතර දුකියන් ඉන්න කල්පස් වලට පින්ඳ පාසේ වැඩම කරනවා. නමුත් ඒ ඇයට ධර්ම දේශනා කළත් ඒ ඇගේ ආකල්පස් සමග එකට එකතු වෙන්නේ නැහැ. වෙන් වෙලා ඉන්නේ. ඉතින් මෙන්න මේ රට්ටපාල හාමුදුරුව ගැන කියද්දී අපිට කියන්න තියෙන්නේ මේ දෙමව්පියන් ඉන්න නිවසේට වැඩම කළා පින්ඳ පාසයට. නමුත් දෙමව්පිය මේ කුමාරයාව මේ හාමුදුරුව හඳුනගත්තේ නැහැ. නිවසේ ඉස්සරහට පින්ඳ පාසේ වැඩම කළා. ගෙදරින් පින්ඳ පාසේ ලැබුණේ නැහැ. ගෙදර ඉස්සරහා හිටියේ මේ සිටුතුමා. ඉඳලා දෝසාරෝපණයකුත් කරන්න ගත්තා. මොකක්ද මේ වගේ මුඩු මහණෙක් ඇවිල්ලායි මට මගේ පුතත් අහිමි කළේ කියලා දොස් කියන පටන් ගත්තා. මේ කුමාරයව හඳුනගත්තේ නැහැ. මේ පිට හාමුදුරුව කෙනෙක් කියලා හිතුවේ. බොහෝ දෙනාට පින්නතුනි ස්වාමීන් වහන්සේලා ගැන දුරස් භාවයක් ඇති වෙනවා. ලංකාවේ එක හුඟක්ම තියෙනවා. හාමුදුරුව කෙනෙක් කිව්වහම ඇතැම් විට බොහෝ දෙනාට හැඟීමක් නැහැ. හාමුදුරුව කෙනෙක් ගැන අවබෝධයක් තියෙනම් තමන්ගේම ළඟම ඥාතියෙක් හාමුදුරුව කෙනෙක් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි හැඟීමක් බොහෝ දෙනාට තියෙන්නේ. නැත්නම් ඇතැම් විට හාමුදුරුවන්ගේ ආකල්ප හාමුදුරුවන්ගේ අවශ්‍යතා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. දැන් ගුරුමය සියම වගේ රටවල ලක්ෂණය තමයි ඒ රටේ හැම දෙනෙක්ම මහණ වෙනවා. රජකම ගන්න අඩු ගානේ 3 මාසයක් හරි මහණලි ඉන්න ඕන. විශේෂයෙන්ම විවාහ වෙන්න කලින් මහණලි ඉන්න ඕන. මහණ වෙල නොයිච්ච කෙනෙකුට විවාහ වෙන්නත් බෑ ඒ රටේ. ඒක ටික කලක් හරි මහණ වෙල ඉන්න ඕන. දැන් ගුරුමය තායිලන්ත රටවල දෙකම මේ ලක්ෂණය තියෙනවා. ලංකාවේ වෙන්නේ මේක නැති නිසා ලංකාවේ හුඟා දුරස් ස්වභාවයක් තියෙනවා. එතැමිට ස්වාමීන් වහන්සේ කෙනෙක් දවල් දානෙක වෙලාවකදී දැක්කත් හැඟීමක් ඇතිවන්නේ නැහැ මේ හාමුදුරුවෝ දාන වන්දන වෙලාවට කියලා. එතැමිට බස්සියකට ස්වාමීන් වහන්සේ කෙනෙක් නැක්කත් අනේ මේ ස්වාමීන් වහන්සේට සීට් එක දෙන්න ඕනද කියලා සමහරට හිතෙන්නේ. එතැමිට සීට් එකේ වාඩි වෙලා ඉන්නේ මේ සිල් අරගෙන යන කට්ටියමයි. එතැමිට හැඟීමක් නැහැ. එහෙම අවස්ථා බොහෝ විට තියෙනවා. එතකොට මෙන්න මේ ස්වාමීන් වහන්සේ නිවසට වැඩම කළා මේ පියා හඳුනගත්තේ නැහැ. ටික වේලාවක් ඉදිරිපස්ස බලාගෙන ඉඳලා මුණවහන්සේ ඊළඟ ගෙදරට යන්න සූදානම් වුණා. යන්න හදනකොටම මේ නිවසේ සේවය කරපු සේවිකාවක් ඊට කලින් දවසේ අයින් කරපු ආහාර ටිකක් එළියට විසිකරන්න අරගෙන ආවා. අරගෙන එනවා දැකලා මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරන නෙගණිය ඔය ආහාර විසිකරනවා නම් මගේ පාත්‍රයට බෙදන්න කියලා. ඊට පස්සේ අර කැනැත්තිය කොහොම හරි පාත්‍රයට බෙදුවා. බෙදනවත් එක්කම මේ ස්වාමීන් වහන්සේගේ මුහුණ බැලුවා. අටමලින සඳුනගත්තා මේ නිවසේ හිටිය කුමාරයා කියලා. මොකද ඒ කල සේවය කරපු කාන්තාවන් හඳුනන හඳුනගත්තා. හඳුනගෙන දුවල ගිහිල්ලා අර සිටුතුමාට සිටේවිට සඳහන් කළා මේ වැඩම කළින් පිටකෙනෙක් නෙමෙයි මේ ගෙදරම හාඳුරුවයි කියලා. ස්වාමීන් වහන්සේ අර පින්ඩපාතේ අරගෙන ඊට සමීපයේ තියෙන ගහක් ළඟට ගිහිල්ලා පින්ඩපාතේ වැළඳුවා. රහතන් වහන්සේට ලක්ෂණයක් තියෙනවා පින්නතුනි ඕනෑම අප්‍රිය දෙයක් ප්‍රිය දෙයක් ඇටියට සංඥා මෙහෙ කරන්න පුළුවන්. ඕනෑම ප්‍රිය දෙයක් අප්‍රිය දෙයක් විදිහට මෙහෙ කරන්න පුළුවන්. දැන් සමහර ස්වාමීන් වහන්සේලා පින්ඩපාතේ වැඩම කරනකොට ලාදුරු රෝගේ හැදිච්ච සමහර අය ඇතැම් විට පින්ඩපාතේ බෙදනකොට මේ ඇඟිල්ලේ කෑල්ලක් පින්ඩපාතේ බෙදන වාදිනේට පාත්‍රයට වැටිලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා ඒකට සයින් කරලා අනිත් එකෙන් පින්ඩපාතේ වැඩම කරනවා. එනිසා රහත් භාවයට පස්සේට ඇර විශේෂ ලක්ෂණයක් තමයි ඕනෑම පිළිකුල් දෙයක් පිළිකුල් නොවේ කියලා ඒ ස්ථානේ මොන නිනට පුළුවන් ඒක පරිහරණය කරන්න පුළුවන්. ඒ වගේම ඕනෑම ප්‍රියමනාප දෙයක් අප්‍රිය දෙයක් කියලා මෙහෙය කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රිය අප්‍රිය දෙකම මැදිහත්ය කියලා මෙහෙය කරන්න අවශ්‍ය නම් එහෙම කරන්න පුළුවන්. එතකොට මේ ස්වාමීන් වහන්සේට තර පිළිකුල් දේ වුණත් පිළිකුල් සංඥා වැඩගෙන වැළඳුවා. දැන් බොහෝ විට අසනීපයක් හැදෙන්නේ ඇතැම් විට බඩේ මාරුවක් එහෙම හැදෙන්නේ මේක අර අප්‍රියෙන් වැළඳුවොත්. ඒක ප්‍රිය සංඥා ඇති කරගෙන වැළඳුවොත් ඇතැම් විට අනුභව කරොත් ඒකෙන් අපලයක් වෙන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ පින්ඩපාතේ වැළඳුවා. අර සේවිකාව කිව්වට පස්සේ මේ සිටුවරයා හණිකට ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේට වැඳලා සඳහන් කළා ඇයි පුතුණු වෙන්නේ කිව්වේ නැත්තේ මේ අපේ ගෙදරට වඩින්න ඔබ වහන්සේ ගෙදර මේක ඒ නිසා පාරේ පින්ඩපාතේ ඉන්න ඕනේ නැහැ ගෙදරට වඩින්න කියලා. නමුත් මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා පියතුමනි අදට මම දානෙ වන්දන ඉවරයි කියලා අද මෙච්චරයි කියලා සඳහන් කරා. එහෙනම් ස්වාමීන් කරුණාවෙන් හෙට අපේ ගෙදරට පින්ඩපාතේ වඩින්න කියලා සඳහන් කළා. ඊට පස්සේ ඊළඟ දවසේ පින්ඩපාතේ වැඩම කළා. මේ දෙමව්පිය හිතේ පින්ඩපාතේ වැඩම කරපු අවස්ථාවේදී ගෙදර ඉඳී කියලා දිගටම. ගෙදර නවත්ත ගන්න උත්සාහයක් කළා. නමුත් මේ ස්වාමීන් වහන්සේ නිවසේදී පින්ඳ පාතේ දානේ වැළඳුවා. වරඳලා දෙමෝපියන්ට බණ කිව්වා. බණ කියලා තින් ඉක්මලා ගියා. ගෙදර ඇඳුනේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ පින්ඳ පාතේ වැඩම කළේ කොහාටද? ඒ රටේ කෝරව්‍ය රටේ කෝරව්‍ය රජතුමාගේ රජ උයනක් තිබුණ සමීපේ. අන්නේ උද්‍යානයේ තමයි වැඩම කළේ. ඒ වගේ උයන් පාලකේ හිටියා. උයන් පාලකයාත් මේ ස්වාමීන් වහන්සේ කල්ලිඳම් අඳුරන කෙනෙක්. ඔහුගෙන් අවසර අරගෙන මේ උයනේ ඉතාම ලස්සන උයනේ සමාජයේ සුවයෙන් වැඩ සිටියා. රටපාල හාමුදුරුව මේ ස්ථානයේ වැඩම කරනවා කියලා දැනගත්තට පස්සේ මෙන්න මේ උයන් පාලකයා රජතුමාට ගිහිල්ලා කිව්වා රජතුමා හොඳට අඳුරන කෙනෙක් මේ කුමාරයා මෙන්න මේ සිටුවරයාගේ පුතා දැන් මහනෙල ඉන්න ඔබතුමාගේ උයනේ දැන් වැඩ ඉන්නවායි කියලා. රජතුමාටත් ලොකු අපේක්ෂාවක් ඇති වුණා මේ තරම් මහා ධනවත් කෙනෙක් රටේ රජවරු ව්‍යාපාරිකයන් ගැන හොඳට සැලකිල්ලෙන් ඉන්නේ. මොකද ව්‍යාපාරිකයනුයි දේශපාලඥයනුයි අතරේ ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසාම මේ කුමාරය ගැන හොඳට සැලකිල්ලෙන් ඉති රජතුමා. රජතුමාට ලොකු ඕනකමක් තිබුණා මෙච්චර මහා ධනස්කන්ධයක් අත්හැරලා මේ බදරේ අවුවනේදීම මහණ වෙච්ච මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න. අර උයන් පාලකයා තොරතුරු කිව්වට පස්සේ ඉක්මනින්ම ඇවිල්ලා මේ රජතුමා මේ ස්වාමීන් වහන්සේ හමු වුණා. ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කරලා එකක් පස්සේ ඉන්න ගමන් ඉතාම වටිනා ප්‍රශ්නයක් ඇහුවා. මොකද මේ ප්‍රශ්නය? ස්වාමීනි බොහෝ දෙනෙක් මහණ වෙන්නේ දෙමෝපියන් හෝ ඥාතීන් හෝ සලකන්න කෙනෙක් නැති වුණාම. ඒ වගේම පෙළක් අය ඉන්නව මහණ වෙන්නේ තමන් ලෙඩ දුක්වලට පත් වුණාම ඒ ලෙඩ දුක්වලින් සුව වීම සඳහා උපක්‍රමයක් ඇගෙන මහණ වෙනවා. ඒ වගේම එම අය මහණ වෙනවා ධනය පිරිහුණාම ජීවත් වීමේ උපක්‍රමයක් ඇගෙන සමහර අය මහණ වෙනවා. ඒ වගේම තවත් සමහර අය මහණ වෙනවා වයසට ගියාට පස්සේ. එතකොට මේ මහණ වෙන අවස්ථා හතරගෙන මේකේ බුද්ධ කාලයේත් එහෙම තිබුණා. සමහර අය ඥාතින් නැතුණාම මහණ වෙනවා. සමහර අය ලෙඩුණාම මහණ වෙනවා. සමහර අය දුප්පත් වුණාම මහණ වෙනවා. සමහර අය වයසට ගියාම මහණ වෙනවා. එතකොට මේ රජතුමා වැඩගත් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි මේ කරුණු හතරම ඔබතුමාට ඇවිල්ලා නැහැ. ඔබතුමාට දෙමව්පියෝ සාම ඉන්නවා. ඥාතින් හොඳට ඉන්නවා. ඒ වගේම ඔබතුමාට මහා ධනස්කන්ධයක් තියෙන දුප්පතුත් නැහැ. රටේ රජ කෙනෙකුටත් වඩා මහා ධනයක් තියෙන මොහොත රටපාල කියලා කිව්වෙම රටේ කිසියම් වෙස්නයක් ඇති වෙච්ච අවස්ථාවකදී මුළු රටටම උනස් කන්න දෙන්න පුළුවන් ශක්තියක් මොහොත තිබුණා. ඒ නිසා රටපාල කියලා නමක් තිබ්බේ. ඒ නිසා මහා ධනවත් කෙනෙක්. ඒ වගේම ඔබතුමා ළඩ වෙලක් නැහැ. ඉතාම යෝන් වයසේ ඉන්නේ. ඉතාම නිරෝගී වයසින් කාලේ මේ මහණුනේ. ඒ වගේම ඔබ වහන්සේ වයසට ගිහිල්ලත් නැහැ. මේ කරුණු හතරටම පස් නොවෙච්ච ඔබතුමා ඇයි මේ නිරෝගීව ඉන්න ධනවත්ව ඉන්න ඥාතීන් හොඳට ඉන්න මේ බද්දර යෞවන වයසෙහි යෞවන වයසේදීම මහණුනේ කියලා ප්‍රශ්නයක් ඇහුවා. සාමාන්‍යයෙන් ප්‍රශ්නය. මේ අවස්ථාවේදී රටපාල හාමුදුරුවෝ සඳහන් කරනවා රජතුමනි මා වයසට නොගිය බව ඇත්ත. මා ලෙඩ නොවුණු බවත් ඇත්ත. මා ධනෙන් නොපිරිනු බවත් ඇත්ත. ඒ වගේම මම මහලු නොවුණු බවත් ඇත්ත. මේ කරුණු හතරටම පස් නොවි ඊට කලින් මා ගිහිගෙන නික්මෙලා ආවේ බුදුහාමුදුරුවෝ වෙතින් කරුණු හතරක් දැනගෙන කියලා. බුදුහාමුදුරුවෝ මට බණ කියනකොට කරුණු හතරකින් අනුශාසනා කළා. ඒ කරුණු හතර දැනගෙනයි මම මහණුනේ කියලා සඳහන් කළා. ඊට පස්සේ රජතුමා කියනවා සාමීනි එහෙනම් ඒ කරුණු හතර මට කියන්න කියලා. අන්නේ කරුණු හතරයි පින්තුනි මේ රක්කපාල සූත්‍රයේ ප්‍රධාන තේමාව. ඒ තේමාවයි අපි මාතෘකාවකින් තෝරාගත්තේ. මේ හාමුදුරුවෝ මහණෙනෙ හේතු වෙච්ච පළවෙනි කාරණය තමයි උපනීයති ලෝකෝ අද්දුවෝ. උපනීයති ලෝකෝ අද්දුවෝ කියලා කියන්නේ ලෝකෝ කියන මේ අවවාද හතරෙම තියෙන ලෝක කියලා කියන එකේ තේරුම් කිහිපයක් බුදුදහමේ තියෙනවා. මේ බාහිර පේන භෞතික ලෝකයටත් ලෝක කියලා කියනවා. සත්‍යයටත් ලෝක කියලා කියනවා. දැන් මෙතන මේ ලෝකය කියන්නේ ස්කන්ධ පංචකයේ සහිත සත්‍යයටය ලෝකය කියලා කියන්නේ. එතකොට මේ ලෝකයා උපනීයති අද්දුවෝ නිතරම වයස කරා යනවා, මහලු භාවය කරා යනවා, මරණය කරා සමීප වෙමින් ඉන්නේ. ඔන්න මහණෙනි හේතු වෙච්ච පළවෙනි කාරණේ. අපි කැමති වුණත් නොවුණත් ගත වෙන හැම මොහොතකම අපේ දිවෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපි වයසට යනවා, එකක් මොහොතක් පාසා මරණය කරා ළඟා වෙමින් ඉන්නේ අපි මේ. අපි හැම දිනකම මේ සුසාන භූමි කරා යන ගමනක් මේ යන්නේ. අපි හැම දිනකම මේ මහලු නිවාසය කරා යන ගමනක් මේ යන්නේ. නමුත් ඒක වරක්වන්නේ ඒක හැම නෙවෙයි කියලා පෙන්වන්න තමයි ලෝකයේ හැම දෙයක්ම අනුසෝදගාමී ලෝකයේ උත්සාහ කරන්නේ. ජනමාත්‍ය, సౌందర్య, කලාව කියන මේ බොහෝ විෂයන් වලින් කරන්නේ. මේක මෙහෙම නෙවෙයි කියලා වසන් කළා පුද්ගලයා తాවකාලික තෘප්තියකට පත් කරන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට පළවෙනි කාරණේ තමයි මහලු වෙන නිසායි මම මහලුනේ කියලා. මහලු වෙච්ච නිසා නෙවෙයි මහලුනේ. මහලු වෙන නිසා කියලා. මේක ඉතා වැදගත් අනුශාසනයක්. දෙවෙනි කාරණේ තමයි මහණෙන හේතු වෙච්ච දෙවෙනි කාරණය. අත්තානෝ ලෝකෝ අනවිස්තරෝ. අනවිස්තරෝ කියන්නේ තමන්ට තමන්ව පාලනය කරන්න බෑ කියන එක. ඉතුරු මාස් භාවයක් තමන්ට පාලනය තමන්ගේ ජීවිතේ පිළිබඳව නෑ කියන එක. දැන් එහෙම කිව්වහම මේ ඇත්තන්ට හිතෙන්න පුළුවන් අපි කොච්චර නම් අපි අපේ ජීවිත පාලනය කරනවද කියලා. අපි සිනුදිනේ පාලනය කරන ප්‍රමාණයකුත් තියෙනවා 10%ක් විතර අපිට පාලනය කරන්න පුළුවන්. නමුත් ඊට වඩා වැඩි ප්‍රමාණයක් අපේ ජීවිතය අපේ ජීවිතේ පිළිබඳව පාලනය කරන්න බෑ අපිට තීරණ తీඳු ගන්න බෑ. ඊට වඩා මහා බලවේගයක් පිටපස්සේ තියෙනවා. එකක් තමයි කර්ම චක්‍රය, අනිත් එක තමයි ලෝක විශ්ව ධර්මතාවයන් තියෙනවා. නියාම ධර්ම තියෙනවා. මෙන්න මේ ටික විසින් තමයි අපෝ පාලනය කරන්නේ. ඒ නිසා සමන්ට තමන්ගේ ජීවිතයේ පිළිමදව සපුරාම පාලනයක් කරන්න බෑ. එහෙම පාලනයක් කරන්න පුළුවන් නම් පින්නතුරි ලෝකෙ මිනිස්සු හඳන්නේ නෑ. එහෙම පාලනයක් කරන්න පුළුවන් නම් රෝහල් අවශ්‍ය නෑ. කවුරුවත් එන ලෙඩ වෙන්නේ නෑ. එහෙම පාලනයක් කරන්න පුළුවන් නම් වැඩිහිටි නිවාස අවශ්‍ය නෑ. කවුරුවත් එනනම් වයසට යන්නේ නෑ. එහෙම පාලනයක් කරන්න පුළුවන් නම් සුසාන භූමිය අවශ්‍ය නෑ. මල් ශාලා අවශ්‍ය නෑ. කවුරුවත් මරණයට පත් වෙන්නේ නෑ. නිරෝගීව වයසට නොගොසින් නොමෙරි කාටත් ඉන්න පුළුවන් එහෙම පාලනයක් කරන්න පුළුවන් නම්. බුදුහාමුදුරු දේශනා කරනවා අත්තානෝ ලෝකෝ අනවිස්තරෝ සමන්ට තමන්ව පාලනය කරන්න බෑ කියන එක. මෙන්න මේ කාරණයක් හේතුනා තමන් මහණ වෙන්න කියලා. ඔන්න මහණ වෙන්න හේතු වෙච්ච දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි අස්සකෝ ලෝකෝ සම්පන් පහය ගමනීය. සියල්ලක් මාත්‍යරලා අස්වාමිකව හුදකලාවම තමයි යන්නට සිද්ධ වෙනවා. මහත් වූ ධනස්කන්ධයක් තිබුණත්, ඉහළ අධ්‍යාපන සුදුසුකම් තිබුණත්, මහත් වූ පිරිවර සම්පත්තිය හිටියත් මේ සියලුම දේවල් වලින් අපට වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා. ඇතැමිට ජීවත් වෙන කාලයේදීම නොයෙක් විදිහේ උපද්දරව නිසා, ලෙඩ දුක් නිසා, මරණයන් නිසා, ස්වාභාවික උපද්දරව නිසා මේ වගේ අපට වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා. සමහර විට එහෙම නොවුනත් මරණයත් එක්කම පින්නතුනි මේ තියෙන සියලුම සම්මන්තාපෙන් අහිමි වෙනවා. මේ හදලා තියෙන නිවෙස් වලින්ම Tamanට නික්මලා යන්න සිද්ධ වෙනවා. මේ ඉන්න ඥාතීන්ගෙම Tamanට වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා විතරක් නෙවෙයි Tamanගේ ශරීරේනොත් Tamanට අයින් වෙලා යන්න සිද්ධ වෙනවා. අපේ ශරීරයවත් හැමදාම අපට අයිති නෑ. එනිසා Tamanට Tamanගේ ශරීරයවත් අයිති නොවන ලෝකෙක අපි මේ ඉන්නේ. එනිසා රක්ෂපාලහාඳුර කියනවා Taman මහන වෙච්ච තුන්වෙනි කාරණය තමයි අස්සකෝ ලෝකෝ සම්බන් පහය ගමනියන් සියලුම දේවල් අස්වාමිකයි සියලක් මාත්‍යරල යන්නට ඕන අස්තරල යන්න කලින්ම මම මේ අස්තරලා මහානකමට පත් උනායි කියලා. ඔන්න මහාන වෙච්චේ මහාන වෙන හේතු වෙච්ච තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණය තමයි ඌනෝ ලෝකෝ අතිස්සෝ තණ්හා දාසෝ. මේ ලෝක සත්‍ය නිතරම ඌනෝ නිතරම මදියකින් හැංගීමෙන් ඉන්නේ. ඒ වගේම තණ්හා දාසෝ තෘෂ්ණාවට දාස වෙලා ඉන්නේ. ඔන්න මහානනේ හේතු වෙච්ච හතරවෙනි කාරණය. කුඩා කාලේ පටන් පිනුතින අපි බලන්න කුඩා වයසේදී අපි සෙල්ලම් බඩුවට ආසා කළා. ඊළඟට අපි පාසලට බාර දුන්නා. ඊට පස්සේ අපි එක එක විභාග සම්පූර්ණ ආසා කළා. චිත්ත විභාගය, සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය, විශ්වවිද්‍යාල ප්‍රවේශය, රැකියා මේ නොඑක් දේවල් අපි ජීවිතය අපේක්ෂා කළා. මේ දේවල් වලින් බොහෝ දේවල් අපි ලබාගෙන ඇති මේ වෙනට. නමුත් පිනුතින අවුරුදු 60ක් 70ක් ගියත් අවුරුදු 100ක් ගියත් මේ තියෙන මහත් වූ බලාපොරොත්තු කන්දනාව අපේ සිතේ අවසන් වෙන්නේ නැහැ. තෘප්තිය සම්පූර්ණ නිවාඩපත් වෙන්නේ නැහැ. මේ සියල්ලක්ම ලබාගෙන අපි දුම් මහාචාර්යවරයෙක් ගත්තා. අධ්‍යාපනික මට්ටම යන්න පුළුවන් ඉහළම උපාධිය කරා ගිහිල්ලා. උගත් මට්ටම යන්න පුළුවන් ඉහළම තත්ත්වයකට ගිහිල්ලා. මහාචාර්ය කෙනෙක් වුණත් යා විස්රාම යනකොට බොහොම අතෘප්තිකරයි. අර මහත් වූ නිලතලවලට පත් වුණත් ජීවිත අන්තිම කාලේ මහා හිස්භාවක් ජීවිතේ තියෙනවා. මෙන්න මේක තමයි පින්නතුනේ අතිස්සෝ කියලා කියන්නේ අතෘප්තිකරයි ජීවිතය. දහමක් හරියට මුණ නොගැසුණු ලෝකයා නිතරම ඉන්නේ අතෘප්තිකර ජීවිතය. මෙන්න මේ කරුණු හතරයි මා මහණෙවෙන්න හේතු උනේ කියලා සත්‍යපාල හාමුදුර සඳහන් කරා. මොනවද කාරණා ටික? පළවෙනි කාරණය තමයි උපනීයති ලෝකෝ අද්දුව. මහලු පහවේ කියන්නේ ඒක මරණයට පත් වෙන එක. දෙවෙනි කාරණය තමයි අස්ථානෝ ලෝකෝ අනවිස්තරෝ. ශරීරය තමයි ජීවිතය තමන්ට පාලනය කරන්න බැරි බව. අස්තකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියන් සියල්ලක්ම තමා අස්තරල යනට සිද්ධ වෙන බව. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. ලෝකයන් නිතරම මදියේ කින හැඟීමෙන් අතෘප්ති කරව තෘෂ්ණාවට දාසව සිටීම. මෙන්න මහණෙනි හේතු වෙච්ච කාරණා හතර. මේ කාරණා හතර සඳහන් කරාට පස්සේ රජතුමා කියනවා, ස්වාමීනි අපේ රාජ්‍ය සේවය කරමින් ඉන්න අය, අපි නොයෙක් සිටියේ ගිහි කටයුතු වල යෙදෙන අය, ස්වාමීනි ඔබ වහන්සේ ওই සිටි කෙටියෙන් කියපු කාරණා ටික මට නම් තේරුණේ නෑ කියලා. දැන් කාලේ නම් බණ කියනකොට ඇතමිට අපි තේරුණා වගේ හොඳට ඉන්නවා හැගෙන. තේරුණේ නෑ කියලා කවුරුවත් කියන්නේ නෑ. තේරුණ නැති වුණා තේරුණා වගේ ඉන්නවා. නමුත් මේ රජතුමා හැම වෙලාවෙම ගෝ ප්‍රකාශ කළා. අනේ ස්වාමීනි ওই කියන කාරණා නම් මට නම් හරියට පැහැදිලි නෑ කියලා. ආයි පාර පැහැදිලි කරලා දෙන්න කියලා. ඊට පස්සේ මේ රජපාලන හාමුදුරුව මොකද කරන්නේ? හොඳ උදාහරණයක් දක්වලා රජතුමාටම සම්බන්ධ උපමා හතරකුත් දක්වලා නැවත මේ කාරණා හතර පැහැදිලි කරනවා. මොනවද කාරණා ටික? පළවෙනි කාරණය තමයි තමා වයසට යන බව. වයසට යනවායි කියන කාරණය. දැන් රජතුමාට වයස අවුරුදු 80යි. රජතුමාගෙන් අහනවා, රජතුමනි ඔබතුමා බස්තරය යවගෙන ඉන්න කාලේ, යෝන් වයසේ ඉන්න කාලේ ඔබතුමා කොහොමද හිටියේ? ස්වාමීනි මම ඒ කාලේ හිටියේ ඉතාම සතුටෙන්, බොහොම යෝන් මදෙන් මැත්තේම හිටියේ. මම බිමින් ගියත් මට හිතුවේ ටිකෙන් ටිකක් උඩින් යන්නේ කියලා. එහෙම ප්‍රකාශ කරන දැන් කාලේ එහෙම කියනවනේ නේද? සමහර වැඩි හිටියයි කියන යා දැන් උඩින් යන්නේ කියලා. ඒ කතාව මෙහෙම කියලා තියෙනවා. රජතුම ආවන්තව කියලා තියෙනවා, මම යෝන් වයසේ හිටියේ සිවුරංග සෙනඟ පිරිවරාගෙන මම බිමින් ගියත් මට හිතුනේ උඩින් ගමන් යන්නේ කියලා. මේ ආමදරෝහණව රජතුමනි දැනුත් එහෙම ඔබතුමාට උඩින් යනවායි කියලා හිතනවාද කියලා. අනේ ස්වාමීනි උඩින් නෙවෙයි දැන් බිමින් මේ හැරෙමිටිය මාර්ගයෙන්වත් මම යන්න බැරුවයි ඉන්නේ කියලා. ඕක තමයි රජතුමනි උපනීයති ලෝකෝ අද්දුව කියන්නේ ඕකයි. ටික ටික මේ ශරීරේ දිරාපත් වෙනවා කියන්නේ මේකයි කියලා මේ උදාහරණය සඳහන් කළා. රජතුමා කිව්වා දැන් නම් ස්වාමීනි මට මේ කාරණය හොඳට තේරෙනවා කියලා. දෙවෙනි කාරණය තමයි අත්තානෝ ලෝකෝ අනවිස්තරෝ. රජතුමාගෙන් අහනවා, රජතුමනි යම්කිසි අවස්ථාවක ඔබතුමා ලෙඩ වුණා නම්, ලෙඩ වෙච්ච අවස්ථාවක ඔබතුමාට හුඟා සේවකයෝ ඉන්නවා, ඔබතුමාට ඥාතීන් ඉන්නවා, මෙන්න මේ ඥාතීන් සේවකයන් ඔබතුමා ළඟට ඇවිල්ලා ඔබතුමාට ඔබතුමා කිව්වටින් අනේ මේ මගේ වේදනාව දැන් මේ රජතුමා ලෙඩ වෙලින් අවස්ථාවක ඒ වේදනාවෙන් ටිකක් වෙනස් වෙනකොට ගන්නයි කියලා කිව්වටින් ඒ අනිත් අය ඒ වේදනාවෙන් ටිකක් ගන්නවද කියලා ඇහුවා. රජතුමා කියනවා, ස්වාමීනි කවුරුවත් ගන්නෑ, දුන්නත් ගන්නෑ, නමුත් ගන්න පුළුවන් කමකුත් නෑ කියලා. මෙන්න මේක අත්තාන ලෝක අනිස්සරෝ, අපට තමන්ට තමන්ව පාලනය කරන්න බෑ කියන එක. ඇතැම් විට සමහරක් තමන් ගැට තමන්ට දූ දරුවෝ ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. ඇතැම් විට තමන්ට වෛද්‍යවරයෙක් කියලා කැමති හිතාගෙන බොහොම අභිමානෙන් ලෙඩ වෙන්නේ නෑ කියලා සමහර අය හිතන් ඉන්නවා. වෛද්‍යවරු උනොත් ලෙඩ වෙන ගතිය අඩුයි, නමුත් පින්නතුනේ එහෙම උනායි කියලා මක් පිළිඩ වලින් නිරෝගී වෙනවා කියලා හිතන්න බෑ. සමහර විට අපි දන්නවා සමහර දෙමව්පියන්ගේ දූ දරුවෝ ඇතැම් විට විශේෂඥ වෛද්‍යවරු. ඇතැම් විට දෙමව්පියන් අසනීපරි ඉන්නවා, වෛද්‍යවරු අර දරුවෝ ටික ළඟ ඇවිල්ලා ඉන්නවා. දරුවෝ කරන්න පුළුවන් උපරිම ප්‍රතිකාර කරලා දැන් බලාගෙන ඉන්න දරුවන්ට වස්තරන් දෙයක් නෑ. ඒ නිසා දරුවෝ වෛද්‍යවරු නෑ කියලා අපට සැනසෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි ඇතැම් විට පින්නතුනේ සමහර අය සමහර වෛද්‍යංශයෙන් විශේෂඥ වෛද්‍යවරු විතරක් නෙවෙයි සමහර අය මහාචාර්යවරු වෙන වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරු. ඇතැමිට වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරු. ඇතැමිට ඔහු විශේෂත්වයේ දක්වන රෝගයෙන්ම එහෙම අපේ රටේ වෛද්‍යවරයෙක් හිටියා, රට ප්‍රජරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හිටියා, ප්‍රජරෝග නිවාරණය කිරීම සඳහාම දේශනා කරපු වෛද්‍යවරයෙක් හිටියා මහාචාර්යවරේ. ඔහු මිය ගියේ හෘදය ආබාධයකින්මයි. ඒ නිසා පින්නතුනි අපි ඇතැමිට පිළිසරණක් කියලා හිතාගෙන ඉන්න බාහිර ලෝකයා නමුත් හැබැයි පිළිසරණ කපටිම ලැබෙන්නේ. මෙන්න මහණ වෙන හේතු වෙච්ච දෙවෙනි කාරණිය රජතුමාට මේ උපමාවක් කියවට පස්සේ රජතුමාට තේරෙනවා. තුන්වෙනි කරුණ තමයි අස්තකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියන්. සියල්ලක්ම තමා අස්තරල යනට සිදු වෙනවා කියන කාරණේ. රජතුමාගෙන් අහනවා, රජතුමනි ඔබ යම් කිසි අවස්ථාවක ජීවිතයේහි මෙහෙම වයසට ගිහිල්ලා ඔබතුමා යම් කිසි අවස්ථාවක මිය යනවා, මරණයට පත් වෙනවා. මරණයට පස් වෙන අවස්ථාවේදී මරණයට පස් වෙලා දින කීපයක් ගිහිල්ලා ඔබතුමාගේ අවසන් කටයුතු කරනවා. අවසන් කටයුතු කරාට පස්සේ නැවත ඔබතුමා මේ තමන් හිටිය නිවසට මාලිගාවට ආවොතින් ඔබගේ ඥාති මිත්‍රාදීන් ඔබව පිළිගන්නවද, ඔබට කලින් අයිතිව තිබිච්ච ධන ආදිය දෙනවාද කියලා ඇහුවා. ඉතාම වැදගත් ප්‍රශ්නයක්. දැන් කෙනෙක් මිය යනකොට මිය ගිහිල්ලා විශේෂයෙන් දෙන එළියට ගන්නකොට නිවසේ නිවසේ ඉන්නේ හුඟා කඩනවා, කෑ ගහනවා, අපිව ජාලයන් එපාව කියලා කෑ ගහනවා නේද? නමුත් එහෙම කෑ ගැහුවත් පින්නතුනි නැවත යයි නැකිරල කිව්වොත් හා එහෙනම් මම දිගටම ඉන්නද කියලා ඇහුවොතින් කවුරුවත් කැමති වෙන්නේ නැහැ. එතකොට මේ රජතුමාගෙන් අහනවා, රජතුමනි ඔබතුමා එහෙම මිය ගිහිල්ලා දින කිහිපයක් ගිහිල්ලා අවසන් කටයුතු කරන්න පස්සේ නැවත ඔබතුමා පරලොව ඉඳලා නිවසට ආවොතින් නිවසේ ඉන්න අය ඔබතුමාව පිළිගන්න සහ ඔබතුමාට යහිමි වෙච්ච දේපල නැවත දෙන්න කැමතිද කියලා ඇහුවා. අනේ රජතුමනි මගේ ඥාතීන් කවුරුවත් මට ආයෙව නම් දෙන්නේ නැහැ කියලා. එහෙම දෙන්නේ නැහැ. එහෙම දෙන්නත් විතරක් නෙමෙයි මිය කියපු කෙනෙක් ඇතැම් වෙලට හීනෙන්වත් පේනවට දකින්නට සමහර නැත්තම් කැමති නැහැ. එහෙමත් නොපේනවා නම් තමයි කැමති. ඒ නිසා ජීවත් වෙන කාලේ බොහොම සමීපව ඉන්නවා, බොහොම ආදරේ කියාගෙන ඉන්නවා. නමුත් මිය ගියාට පස්සේ නැවත ඇවිල්ලා බලන්න කැමතිද කියලා. එනවට කැමති නැහැ බොහෝ දෙනෙක්. එනවට අකමැති නිසාම තමයි සමහර නැත්තම් ඇතැම් වෙලට කලින්ම පින්කම් කරලා යවන්නේ. ඉක්මනට මේ යවන දැන් දවස් 7 පින්කම 7 වෙනකලුත් ඉන්නේ. ඊට කලින්ම පින්කම කරලා ඉක්මනට යවන්න තමයි බලන්නේ. ඒක තමයි ලෝක සාමාන්‍ය ස්වභාවය. නිසා කලකිරෙන නෙමෙයි ලෝක යථාර්ථය මේ සඳහන් කරන්නේ. එතකොට රජතුමාට මේ කාරණයක් නියම උදාහරණයක් කිව්වම තේරෙනවා. හතරවෙනි කාරණය තමයි ඕනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. ලෝකයේ මදිය කියන කාරණේ නිතර මදිය කියන හැඟීම. දැන් රජතුමා අවුරුදු 80 කෙනෙක්, රජතුමා මරණාසන්න කෙනෙක්, රජතුමාගෙන් අහනවා රජතුමනි දැන් ඔබතුමා මරණාසන්න වෙලේ ඉන්න අවස්ථාවේදී ඉතාම දුර්වල වෙන අවස්ථාවක ඔබතුමාගේ ඉතාම විශ්වාසවන්ත කටයුතු ඇමතිවරු හතර දෙනෙක් හතර දිශාවකින් ඇවිල්ලා කියනවා රජතුමනි අහවල් ප්‍රදේශයේ හොඳ ශාස්ත්‍රීය රටක් තියෙනවා, දුර්වල රජෙක් ඉන්න රාජ්‍යයක්. දුර්වල රජවරු ඉන්න ශාස්ත්‍රීය රටවල් හතරක් හතර පැත්තේ තියෙනවා කියලා ඔබට විශ්වාස කරන්න පුළුවන් හිතවත් ඇමතිවරු හතර දෙනෙක් කියලා සඳහන් කරනවා. ඔබතුමා ඉන්නේ මරණාසන්නව. මරණාසන්න ඔබතුමා ඉන්න මේ අවස්ථාවේදී අර ඇමතිවරු හතර දිනක් ඇවිල්ලා කිව්වොතින් අර වගේ ප්‍රකාශයක් ඔබතුමා මේ අවසන් හුස්ම ගැනීම ඉන්න අවස්ථාවේදී මොකද කරන්නේ කියලා ඇහුවා. රජතුමා කියනවා ස්වාමීනි මම මැරෙන මොහොතකට හරි කලින් අර රාජ්‍යයන් හතරත් අල්ලගෙන මගේ යටට පස් කරගෙන මම යන්නේ කියලා. බලන්න පින්නතුනි අවුරුදු 80 කියලා මරණය පෙනෙමින් ඉන්න අවස්ථාවේදීවත් මිනිසාගේ ස්වභාවය තමයි අතෘප්ති කරයි තවත් දෙයක් ලබන්න උත්සාහ කරන්නේ. එනිසා හිතට නිතරම මදිය කෙන හැඟීමෙන් ඉන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් දුප්පත්. දුප්පත් කොහොමද දෙකින් එක තීරණය වන්නේ පින්නතුනි ධනෙ වැඩිපුර තිබීම හෝ නොතිබීම කියන සාධක මත නෙවෙයි. කෙනෙකුට අවශ්‍යතා අඩු නම් කෙනෙකුට ඕනෑ එපාකම් අඩු නම් ඔහු කොහොමද? කෙනෙකුට අවශ්‍යතා වැඩි නම් කොච්චර සම්පත් තිබුණත් යා දුප්පතේ. ඒ නිසා දුප්පතේද කොහොමදද කියන එක තීරණය වෙන ප්‍රධානම සාධකය තමයි තමන්ගේ හිත පිරිසිදීම. ඒ නිසා දැන් රහත් භාවයට පත් වෙනවා කියන්නේ මේ තෘප්තිය උපරිමයට පත් වීම. රහතන් වහන්සේ නැත්නම් මෙතන සිවුරු ටිකයි පාත්‍රය විතරයි තියෙන්නේ. නමුත් හිත පිරිලා තියෙන්නේ. ඒ නිසා අපි බොහෝ දෙනෙක් අතෘප්ති කරවින ජීවිතයේ බොහොම හිස්ව ඉන්නේ අභ්‍යන්තරයේ අවශ්‍යතා වැඩි අය. ඒ නිසා අවශ්‍යතා අඩු කරගන්න පුළුවන් නම් එවැනි කෙනා තමයි ජීවිතේ වඩාත්ම සතුටෙන් ඉන්න පුද්ගලයා වන්නේ. එතකොට රජතුමා සඳහන් කරාම මෙහෙම රජතුමා කිව්වා කියනවා, රජතුමාට කියනවා හාමුදුරුවෝ ඕක තමයි මම කියන්නේ ලෝකෙ අතෘප්ති කරයි කියලා. පින්නතුනි මෙන්න මේ කාරණා හතර විස්තර කළා. රජතුමා අතිශය ප්‍රසාදයට පත් වුණා. මේ තරම් යෝන් වයසේ ඉන්න මේ කුමාරයේ මේ ජීවිත යථාර්ථය අවබෝධ කරගෙන වඩාත්ම ජීවිතයේ ප්‍රතිඵල ගන්න පුළුවන් අවස්ථාවේ ධර්මයෙන් ප්‍රතිඵල ගැනීම ගැන අතිශය ප්‍රසාදයට පත් වුණා. පින්නතුනි බොහෝ දෙනෙක් ඉදහිනව ජීවිතේ හැම දෙයක් ගැනම අධ්‍යක්ෂණ ලබන්න ඕන කියලා. අධ්‍යක්ෂණ ලැබීමෙන් තමයි ජීවිතේ තෘප්තිමත් වෙන්නේ කියලා බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා. අන්න ඒ ඇයට මේ සූත්‍රය ඉතාම වැදගත් සූත්‍රයක්. සමහර අය හිතනවා විවාහ වෙලයි ඒ අධ්‍යක්ෂණ ලබන්න ඕන, දරුවෝ ලබලයි අධ්‍යක්ෂණ ලබන්න ඕන, ඥාතීන් ලබලයි අධ්‍යක්ෂණ ලබන්න ඕන ආදී වශයෙන් බාහිර දේවල් ලබලා අධ්‍යක්ෂණ ලබන්න ඕන කියලා හිතාගෙන ඉන්නේ. නමුත් පින්නතුනි අධ්‍යක්ෂණ ලබන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපටම අපි අධ්‍යක්ෂණයක් කර ගැනීම, අනිත් එක අනිත් අයගේ දේවල් අපට අධ්‍යක්ෂණයක් කර ගැනීම. ඒ නිසා මෙවැනි ධර්මයක් තියෙන කාලෙක අපට වඩාත්ම වැදගත් වන දේ තමයි වයසින් ප්‍රතිඵල ගන්න කැමතිනම් වඩාත්ම ඉක්මනින් දහමින් ප්‍රයෝජන ගන්න කැමති නම් සැලිත ප්‍රධානම දෙයක් තමයි අනිත්‍යයේ අත්දැකීම් අපි අත්දැකීම් බවට පත් කරගන්න ඕන. අනිත්‍ය යම් යම් විදිහේ කරදරයට පත් කරලා තියෙනවා නම් අනිත්‍ය යම් යම් ආකාරයෙන් අමීරි අත්දැකීම් වලට මුහුණ පාලා තියෙනවා නම් ඒ ආදර්ශය අපිට අරගෙන අපේ ජීවිත ශක්තිමත් කරගන්න පුළුවන්. මේකම තමයි පිනතුනි කියන්නේ අපි අහලා තියෙනවා බුදුහාඳුරන්ගේ කාලේ උන්වහන්සේ ඒ විදිහේ කූප සම්බදාව දුන්නා. උන්වහන්සේගේ දකුණු වස දෙක් කරනකොට යම් කෙනෙකුට හේත් සංකප්ප තියෙන කෙනෙකුට එන්න මහණ කියලා කියනකොට අවුරුදු 7 කෙනෙක් වුණත් අවුරුදු 60ක ස්වාමීන් වහන්සේ කෙනෙක් වගේ සිවුරු පෙරවිලා බුදුහාඳුරු හමුවට එනවායි කියලා. දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ 70 කෙනා එකපාරම අවුරුදු 60 වුණායි කියලා. වයස වෙනසක් නෙවෙයි පිළිතුරු උනේ. අවුරුදු 60ක ජීවිත පරිඥාණය මේ අවුරුදු 7 කෙනාට ලැබුණා. ඒ නිසා අපට ජීවිතයේ අවුරුදු 60 70 80 තියෙන එක ජීවිතය අසාර්ථක වෙච්ච තැන් අපට ජීවිතේ හොඳට ආදර්ශයට ගන්න පුළුවන්. අන්න ඒ ආදර්ශය ගත්ත තින් අපට පිනතුන් කලින් අපේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිනතුන් ප්‍රධාන වශයෙන්ම දේශනා කළේ උන්වහන්සේ සම්මා දිට්ඨිය ඇති කරලීමටයි. සම්මා දිට්ඨිය තමයි උන්වහන්සේගේ ප්‍රධාන අපේක්ෂාව වූ ධර්ම දේශනා කිරීමෙන් ලෝකයට සම්මා දිට්ඨිය ලබා දීම. සම්මා දිට්ඨිය ගැන උන්වහන්සේ උදාහරණයක් කියනවා හරියට නැගෙනහිරින් පායන හිරු වගේ කියලා. නැගෙනහිරින් ඉර පායනකොටම ලෝකයේ තියෙන අන්ධකාරය නැති වෙලා මහත් වූ ආලෝකයක් ලෝකේ පුරාම විහිදෙනවා. අන්න ඒ වගේ ජීවිතයක සම්මා දිට්ඨිය කියන එක. ඒ නිසා සම්මා දිට්ඨිය ඇති කරලීම තමයි අපට ප්‍රධාන වශයෙන්ම ජීවිතයට අවශ්‍ය කරන කාරණේ. උන්වහන්සේගේ සෑම අනුශාසනාවකින්ම කරන්නේ මේකයි. උන්වහන්සේ අවුරුදු 45ක් ධර්ම දේශනා කළේම ලෝකයට මේ නිවැරදි දැක්ම ලබා දෙන්න. වරක් උන්වහන්සේ දේශනා කරනවා ආනන්ද හාමුදුරන්ට මේ විශ්වයේ තියෙන සමහර ග්‍රහලෝක අන්ධකාරයේ තියෙන ග්‍රහලෝක තියෙනවා. ඒවට බුදුරජාණන් කියන්නේ අන්තරීක්ෂ නිරයන් කියලා. දැන් ඒක විද්‍යානුත් පිළිගන්න තියෙන්නේ. සමහර ග්‍රහලෝක තියෙනවා තනිකරම අන්ධකාරයේ තියෙන වසර දහස් ගණන් ඒ අන්ධකාරයේ තියෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර සත්තු ඉන්නවා මෙන්න මේ අන්තරීක්ෂ නිරයේ උපදින අපාගත සත්තු ඉන්නවා. මේ උපදින සත්‍යයන් උපදින්නේ අන්ධකාරයේ, ජීවත්වෙන්නේ අන්ධකාරයේ, මරණයට පත්වෙන්නේ අන්ධකාරයේ කියලා. එතකොට මේක තමයි ජීවිතයේ මහත්ම අන්ධකාරය. බුදුහාමුදුරුව දේශනා කරනවා මෙන්න මේ අන්තරීක්ෂ නිරයේ තියෙන අන්ධකාරයට වඩා දෙවි අන්ධකාරයක් ජීවිතේ තියෙනවා. මොකක්ද ඒ අන්ධකාරය? සම්මා දිට්ඨිය නොලබපු අවිද්‍යාවෙන් බරවෙච්ච ලෝකයාගේ තියෙන අන්ධකාරය. ඉතාම වැදගත් උපමාවක් උන්වහන්සේ දේශනා කළේ. මෙන්න මේ සම්මා දිට්ඨිය මොකද කරන්නේ? සම්මා දිට්ඨිය කියලා කියන්නේ පින්නතුනේ මහා චත්තාරිසික සූත්‍රයේ දේශනා කරනවා සම්මා දිට්ඨින් පහන් බිකවේ දොයන් වදාමි. මහණෙනි මම සම්මා දිට්ඨිය කොටස් දෙකකින් දේශනා කරනවා. මොනවද ඒ කොටස් දෙක? අත්ති දිට්ඨවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේ පක්ඛා කියලා. සම්මා දිට්ඨියේ පළවෙනි පියවර තමයි මෙන්න මේ කර්ම ශක්තිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. දහමක් නොහපු හොඳ අධ්‍යක්ෂීමක් ගුරු වාස්ත්‍රයක් නැති වෙච්ච කෙනෙක් හිතන්නේ මරණයෙන් පස්සේ ඔක්කොම ඉවරයි කියලා හිතාගෙන බොහෝ දෙනෙක් ඉන්න කාලේ කරන්න පුළුවන් හැමදේම කරනවා. හොඳ දේත් කරනවා, නරක දේත් කරනවා. මෙන්න මේ සම්මාදිටියේ පළවෙනි පියවරෙන් ලබා දෙන දේ තමයි හොඳ දේ කරෝතින් හොඳ විපාක ලැබෙනවා, නරක දේ කරෝතින් නරක විපාක ලැබෙනවා කියන කාරණේ. යාදි සංවපතේ බීජං, බීජ වපුරන්නේ යම්සේද එහි ප්‍රතිඵලයක් ඊට හා සමානයි කියලා. මේක පින්වත්නි බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500කට කලින් දේශනා කළා. නමුත් ඇතැම් විට බුදුදහම හැටියට කියනකොට සමහරක් අන්න මේක තේරෙන්නේ නැහැ. මේක පින්වත්නි වර්තමානයේ මනෝවිද්‍යාව දිනු කළා, අධිමනෝවිද්‍යාව කියලා විෂයක් තියෙනවා. අධිමනෝවිද්‍යාවේ මේක කියනවා. මොකද කියන්නේ? යම් කිසි කෙනෙක් යම් ක්‍රියාවලියෙන් සමුදායක් කරනවා නම් ඒ ක්‍රියාවලියට සමගාමී සමාන වූ ලොකු ඉඩක් අවකාශයක් සමගලන් ඇති වෙනවා කියලා. අන්නේ ඉඩස පිරෙන්න ඊට සමාන දේවල් බාහිරින් එනවායි කියලා. උදාහරණයක් ඇටියට ළිඳක ළිඳකින් වතුර පාදිනයක් ගත්තොත් වතුර පාදියක් ගත්තොත් වතුර පාදිය උස්සනවත් එක්කම එතන වතුර ටිකක් පිරෙනවා. වාතය ටික තැනක හිටුණා නම් එතන ක්ෂණිකව අනිත්ෙනි වාතය එනවා. මෙන්න මේ සිද්ධාන්තය තමයි මේ අධිමනෝවිද්‍යාවෙන් කියන්නේ. යම් කිසි කෙනෙක් නිතරම හොඳ දේවල් කරනවා නම් අනිත් අයට උදව් කරනවා නම් ළඩ වෙච්ච අයට සලකනවා නම් වැඩිහිටියන්ට සලකනවා නම් ළමයිට උපස්ථාන කරනවා නම් ළමයිට උදව් කරනවා නම් මෙන්න මේ වගේම උදව් ටිකක් බාහිරින් තමයි එනවා. ඒ වගේම මේක අනිත් පැත්ත. නිතරම තමන් කරන්නේ අනිත් අයට හානි කර දේවල් නම් අනිත් අයගේ හිතරි දෙන දේවල් නම් අනිත් අයගේ දිනුවට බාධා කරන දේවල් නම් තමන්ටත් ඒ වගේම ටිකක් බාහිරින් එනවා. එක පැත්තකින් මේ ආත්ම භාවයේ කරපු බලපානවා. නමුත් බුදුදහම ඊටත් වඩා ඈතට ගිහිල්ලා පින්නතුනි සසර ගැන කියනවා. ඇතමිට මේ ආත්ම භාවයේදී අපි සියලු සියය නිවැරදි වෙන්න පුළුවන්. නමුත් අපට සසර යම් යම් අපි අඩුපාඩුම් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් නොකරපු වරදකට වැරදි කාලේ විදියට පත් වුණා. ස්වාමීන් වහන්සේ කෙනෙක් දිනක් පින්න පාටි වැඩම කළා. උන්වහන්සේ වාදනේ තියලා පාත්‍රයේ තියලා උන්වහන්සේ නහමින් හිටියා. ඊට කලින් දවසේ හොරකම් කළා, රත්තරන් වඩු වගේක් හොරකම් කළා. මොහු දුවගෙන ආව, ඔහුගේ පස්සෙන් රාජ සේවකයන් ආවා. ආවට පස්සේ මොකද කළේ? මියා මේ ස්වාමින් වහන්සේගේ පාත්‍රේ මේ රත්තරන් වඩු ටික දාලා අර තොරු ටික සැඟවුණා. ඊට පස්සේ මේ රාජ සේවකයන් කිව්වා මේ ස්වාමින් වහන්සේ හොරකම් කරේ කියලා. මේ හාමුදුරන් අල්ලන් ගිහිල්ලා දඬුවමට නියම කළා. මේ ස්වාමින් වහන්සේ උල තියන්න තීරණය කළා. මේ සිටිය දැනගත බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ උල මත ඉඳිද්දිම බුදුහාමුදුර වැඩම කරලා අහසින් ඉඳගෙන මේ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කළා. මේ ස්වාමීන් වහන්සේ පින්තුනි මරණයට පත් වුණත් එක්කම රහත් භාවයටත් පත් වුණා. සාමාන්‍ය කෙනෙක් හැටියට උලේ තිබ්බේ මරණයට පත් උනේ සාමාන්‍ය කෙනෙක් විදිහට නෙවෙයි රහතන් වහන්සේ කෙනෙක් විදිහට පිරිනවන්ට ආවුණ වහන්සේ. මෙන්න මේ සිද්ධිය නිමිති කරගෙන ධර්මශාලාවේ සාකච්ඡාවක් කර ස්වාමීන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේ කිසිම කෙනෙකුට හානියක් නොකරපු කෙනෙකුට සිටුවෙච්ච ලොකු අසාධාරණයක් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මෙතන කිසිම අසාධාරණයක් නැහැ. මේ ආස්වාභාවේ විතරක් පේන කෙනෙකුට හිතෙන්නේ මේක ලොකු අසාධාරණයක් කියලා. නමුත් උන්වහන්සේ ඊට වඩා දුරක් දැක්කා. සසර ආත්මව ගාන කැදෙමිට ආත්මව 500කට 1000කට එහා පැත්තේ උන්වහන්සේට පේනවා. ආත්මව 500කට එහා පැත්තේ මේ පිණිසුනි මහා කල්ප 500ක් 1000ක් වුණ තාපසර උන්වහන්සේට බලන්න පුළුවන්. බලන හරියටම කියන මොකද මේකට කර්මය කියලා. උන්වහන්සේ දේශනා කළා මෙතන කිසිම අසාධාරණයක් නැහැ. උන්වහන්සේ මේ ආත්ම භාවයේ නිවැරදිුණාට සසරේදී මේ වගේම නොකරපු වරදකට කෙනෙක් වරදකාරයෙක් බවට පත් කළා. ඒක විපාකයම උන්වහන්සේ මේ විඳ කියලා. මෙන්න මේක තමයි පිළිතුරු කර්ම චක්‍රයේ ස්වභාවය. ඒ නිසා අපට යම් යම් අඩුපාඩුකම් තියෙනවා. නමුත් තිබ්බත් පිළිතුරු අපි එකක් මතක තියාගත යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපතින් මනුස්සයෙක් වෙච්ච කෙනෙක් හොඳ බුද්ධියකින් ඉපදලා ඉන්නවා නම් ඒ කෙනා උපතින්ම දෑත දෙපය අහිමි වුණත් දෑත දෙපය අහිමි වෙලා උපතින්ම අවුරුදු 100ක් මනුස්ස ලෝකෙ හිටියත් ඒ කෙනාට මේ ලැබුණු අවස්ථාව ඉතාම වාසනාවක් සම්පන්න අවස්ථාවක් කියලා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ධර්මය අහන්න අවස්ථාව තියෙන ඒ ධර්මයේ අහලා කියවලා තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් අවස්ථාවක ඉන්න කෙනෙක් නම් එයා උපතින්ම දෑතකේ පය අහිමි වෙලා අවුරුදු 100ක් එක තැන හිටියත් එයා ලබලා තිනි ඉතාම වාසනාවක් සම්පන්න අවස්ථාවක් කියලා. මොකද අනිත් සියලුම දේවල්ට වඩා මේ ධර්මයේ වටිනවයි කියලා. ඒ නිසා පින්න තුන අපේ ජීවිතේ මොන අඩුපාඩුකම් තිබුණත් අපි මේ ලබලා තියෙන හොඳ මනුස්ස ආත්ම භාවය ඉපදලා තියෙන බුද්ධෝත්පාද කාලයක ධර්මය අහන්නට අවස්ථාව තියෙනවා. මේක අපි ළඟාගත් ජීවිතේ ලොකුම භාග්‍යය. ඒ භාග්‍යය අප කිසිසේත් මමත කරන්න හොඳ නැහැ. අපේ ජීවිතේ ලැබී තනිය සියලුම සම්පත් එක පැත්තකට දාලා ධර්මයේ නැමැති එකම දි අනිත් පැත්තෙන් තිබ්බ අර සියලුම දේවල්ට වඩා ධර්මය වටිනවා. ඒ නිසා පින්තුනේ මේ කර්ම චක්‍රයේ පිළිබඳව අවබෝධය ඇති කර ගැනීම තමයි සම්මා දිට්ඨියේ පළවෙනි අවස්ථාව. හොඳ කර්ම කරෝතින් හොඳ විපාක ලැබෙනවා, නරක කර්ම කරෝතින් නරක විපාක ලැබෙනවා කියන කාරණය. මේක පිළිතුරු කිසිසේත්ම වෙන බාහිර පුද්ගලෙක් විසින් කරවන දෙයක් නෙවෙයි. දෙවියන් වහන්සේ කෙනෙක් හෝ මැවුම් කරුවෙක් හෝ කරන දෙයක් නෙවෙයි. අපි දන්නවා වී ඇටයක් ඇපුරුවාම ඊට සමානව වී ඇට තවත් 100 ගණක් ලැබෙනවා. එක වී ඇටයක් ඇපුරුවොත් වී කරල එක වී ඇටේ නෙවෙයි තියෙන්නේ. වී ඇට 100 ගණක් තියෙනවා. එක නුග ඇටයක් හිටෙවොතින් ඒ ගතින් හටගන්න නුගඵල එකක් නෙවෙයි 100 ගණක් 1000 ගණක් තියෙනවා. කර්ම චක්‍රයක් පිළිතුනේ මේ විදියමයි. හොඳ කර්ම කරවතින් එක හොඳ කර්මයේ සසන අනාදිමත් කාලයක් සැප විපාක විඳිනවා. දැන් ඒ නිසා තමයි සාංගික දානමය පින්කම් මෙහෙම ගැන කියන්නේ. අසංඛේයෝ අප්‍රමේයෝ මහා පුඤ්ඤකන්දෝ කියලා. අසංඛේය වූ ගණන් කරන්න බැරි කුසල චේතනා පහළ වෙනවා සාංගික දානෙටින් තමයි කිරීම කියලා. කුසල කිරීම එහෙමයි. අකුසල කිරීමත් ඒ වගේමයි. මේ පිටුන ආහාරයේදී ලොඩ සංග්‍රහයේ කවියක් තියෙනවා. එක් අඟලක් එක් එළු දෙනක හිස සිඳා ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලබා කියලා. එක ආත්ම භාවයක එක එළුවේදී විතරයි හිස සිඳේ. නමුත් ඒ විපාක හැටියට ආත්ම භාව 10000 ගාණක් ඇඟේ ලෝම ගානට ඒ වගේම අධ්‍යක්ෂණයට මුහුණ පෑවා. කර්ම චක්‍රයේ ස්වභාවය මේක. මේක කවුරුවත් කරන දෙයක් නෙමෙයි. මේක හේතුඵල ධර්මක සිද්ධාන්තික න්‍යායක් මේක. මෙන්න මේ පිළිබඳව අවබෝධය ලබා දීමට තමයි බුදුරජාණන් වහන්සේ ලොකු කාලයක් ගත කළේ. බුදුදහමේන ප්‍රධානම ගාථාව සබ්බ පාපස් අකරණං කියන ගාථාවේ පළවෙනි අවවාදයත් මේකයි. අකුසල කරන්න එපා කියන එක. මුගලන් හාමුදුරුවෝ දැඩි ප්‍රයත්නයක් දැරුවා ලෝකේ ඉන්න මිනිස්සු අකුසලෙන් මුදවන්න. උන්වහන්සේට විවේකයක් ලැබුණ හැම අවස්ථාවකදීම කරන්නේ ඇතම් අපාගත ස්ථානවල උන්වහන්සේ වැඩම කරන ඊට බලෙන්. වැඩම කළා ඒ තැන්වල ඉන්න සත්‍යඥා අධ්‍යාත්මික මනුස්ස ලෝකේ ඇවිල්ලා කියනවා. මෙන්න මේ වගේ අකුසල කළ මේ තැන්වල දුක් විඳිනවායි කියලා. ඇතැමෙන මිනිස්සු ඒව පිළිගන්න සූදානම් නොවෙනකොට ඒ සිද්ධිය එහෙමම මනුස්ස ලෝකේ ඊට බලෙන් පෙන්නනවා මිනිස්සුන්ට. ඊවිතරක් නෙමෙයි ඇතැම් දිවි ලෝකවලට වැඩම කරන මුගලන් හාමුදුරුවෝ. වැඩම කළ දෙවිවරුත් එක්ක සාකච්ඡා කරනවා. සාකච්ඡා කළේ සිද්ධිය මනුස්ස ලෝකේ ඇවිල්ලා ආයෙත් කියනවා. මිනිස්සුන්ට උනන්දු කරන පින්කම් කරන්න. සමහර ඇතැමිට දිවි ලෝකේ ඇයි කියන මනුස්ස ලෝකෙට ගිහින් මේව කියන්නේ කියලා. එක්තරා අවස්ථාවකදී දෙවි කෙනෙක් කුඩා දිවි ලෝකෙට ඉන්නවා. දන් දීලා තියෙන නමුත් ඒ චරිත පහදාගෙන නෙවෙයි දීලා තියෙන්නේ. කියනවා මුගලන් හාමුදුරන්ට ඇතැමිට මහා කාශ්‍යප හාමුදුරන්ට ආදී ස්වාමීන් වහන්සේට කියලා තියෙනවා මනුස්ස ලෝකයට ගිහිල්ලා කියන්න මේ පින්කම් කළ හිත පහදව ගන්න. හොඳට සතුටෙන් දෙන්න කියලා මනුස්සන් කියලා කියන්නේ කියලා. දෙවරු ඒ වගේ ස්වාමීන් වහන්සේලා හරහා මනුස්ස ලෝකෙට ආයත උපදෙස් දීලා තියෙනවා. ඒකට පින්තුනේ මෙන්න මේ කර්ම චක්‍රයේ තේරුම් ගැනීම තමයි සම්මාදිටිය පළවෙනි පියවර. බුදුහාමෙන් කාලේ සුගාත් ස්වාමීන් වහන්සේලා කරේ ඥානෝදී ලෝකෙට ලබා දීම. ඒ විතරක් නෙවෙයි මිහිඳු හාමුදුර ලංකාවට වැඩම කළා. උන්වහන්සේත් කලේ මෙන්න මේ කටයුතු තමයි. මේ පින්තුන අහලදී මිහිඳු හාමුදුර වැඩම කළ මුල්ම කාලේ දේශනා කළේ විමානවත්තු තේජවත්තු කියන ග්‍රන්ථවල තියෙන කතා ප්‍රවෘත්ති. විමානවත්තුෙන් කියන්නේ කුසල කරලා සුගතිකාම වෙච්ච හැටි සිද්ධින්. ඒ වගේම අනිත් ග්‍රන්ථයෙන් කියන්නේ පේතවත්තුෙන් කියන්නේ අකුසල කරලා අපාගත වෙච්ච සත්‍යයන් ගැන. එනිසා දෙපැත්තක් තියෙනවා. මරණයෙන් පස්සේ ජීවිතේ විතරක් නෙවෙයි පින්තුනේ ප්‍රධාන වශයෙන් අකුසල කිරීමේ ආදීනව මෙලොවදීම අපිට තියෙනවා. ඒක අපිට සුදු කරගෙන කයින් වචනෙන් දෙයක් කරෝදීම අපිට ආධ්‍යාත්මිකම තියෙනවා මේ ලෝකේ. ඇතැමිට හොඳට නිරෝගී වෙන්න බලය තියෙන කාලේ ඇතැමිට ඒක දැනෙන්නේ නැහැ. නමුත් ජීවිත අවසාන කාලේ අපි එක්තැන් වෙන කාලයක් එනවා. විස්රාමයේම ගිහිල්ලා නිමාඩු පාඩුවේ ඉන්නකොට අපිට මේ ඔක්කොම මතක් වෙනවා. අර අමීරිය අධ්‍යාත්මික ඔක්කොම වීඩියෝ ගත කරපු එකක් වගේ මතක් වෙනවා. අනිත් දේ තමයි තියෙන අපි වැරදි කරනකොට සමාජයේ ලොකු අපහසුතාවයක් අපි ගෙන ඇති වෙනවා. අන්න ඒ නිසායි අපි අකුසලෙන් මිදෙන්නට ඕනේ. අපි හොඳයි කියලා දන්නව නම් හොඳ විශ්වාසවන්තය කියලා දන්නව නම් ඒ වගේම අපි හොඳට පංචශීල රකින්නයි කියලා දන්නව නම් අනිත් ඈ පින්නතුණිය අපි ගැන කිසිම සැකයක් ඇති කරගන්නේ නැහැ. පංචශීලයේ තමයි කෙනෙක්ගේ විශ්වාසවන්ත භාවයේ තහවුරු වෙන ප්‍රධානම සාධකය. පංචශීලයේ කරුණ තමන්ගෙන් අතින් කඩ වෙනව නම් එවැනි අවස්ථාවලදී අනිත් ඈ තමන්ගෙන් කරන විශ්වාසය අඩු වෙනවා. ඒ නිසා එකට ජීවත් වෙන ඇගේ විශ්වාසයේ ගෞරවය දිනු කරගෙන ඉන්න කැමැතිනම් ප්‍රධානම දේ තමයි කළ යුතු හොඳට පංචශීලයේ කරුණ හැටි උපරිම වශයෙන් ආරක්ෂා කරන්න. අසලැසියන්ට ඥාතීන්ට කරන්න තියෙන ලොකුම අනුග්‍රහය තමයි මේක. ඒ නිසා අකුසලෙන් මිදෙන්න මිදෙන විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් කුසල කරන්නත් ඕන. මේ දෙකම පිනතුන ජීවිතය සෞභාග්‍යමත් වීමට හේතු වෙන ප්‍රධානම සාධක. මෙන්න මේ සම්මාදිටියේ මුල් අවස්ථාව පිනතුන බුදුදහමේ විතරක් නෙවෙයි වෙනත් ආගම්වල මේක තියෙනවා. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මේ අකුසලලින් මිදලා කුසල කරගෙන ඉන්න එක විතරේ බුදුදහම කියලා. නමුත් පින්තුනි මේ අදහස වැරදි. මොකද පින්කම් කරලා අකුසලලින් වැළකෙන හිතට විතරක් දුකෙන් නිදහස් වෙන්න බෑ. අපේ සමීතම ඥාතියෙක් නැති වුණොතින් සමීතම දෙයක් අපට අහිමි වුණොතින් ඇතිවන දුක කුසලයේ කොච්චර බලවත් වුණත් මේ ඇතිවන මානසික දුකින් අපට මිදෙන්න බෑ. මේ මානසික දුකින් මිදෙන්න නම් මේ කියන කම්මස්සකතා සම්මාදිට්ඨිය ඉක්මවලා ගියපු තවත් සම්මාදිට්ඨිය ගැන බුදුදහමේ සඳහන් වෙනවා. ඒ මොකද්ද? අරියා අනාස්වා ලෝකෝත්තරා මග්ගංගා කියලා සම්මාදිට්ඨිය සඳහන් වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි බුදුදහමේ මූලික හරය. බුදුදහමේ අනන්‍යතාවය මේකයි. මොකක්ද මේ සඳහන් කරන්නේ? අනාශ්‍රව වූ මාර්ගාංගයක් වූ සම්මාදිටියක් තියෙනවා. ඒ සම්මාදිටියෙන් තමයි පිළිතුරු බුදුදහමේ ප්‍රධානම ඉගැන්වීම වන හේතුඵල ධම විස්තර වන්නේ. හේතුඵල ධම කියලා කියන්නේ මේ භෞතික පේන බාහිර ලෝකයේ යම් කිසි දෙයක් තියෙනවා නම් හේතුප්‍රත්‍යයෙන් හටගත්තු මේ සියලුම දේවල් හටගෙන තියෙන්නේ හේතුඵල ධමක ප්‍රතිඵලයක් විදියට. ඒ හේතුඵල න්‍යාය විදියටම මේක ගමන් කරනවා. ඒ විතරක් නෙවෙයි, අපේ ජීවිතයේ පිනවන යම් කිසි අධ්‍යක්ෂ සමුදායක් තියෙනවා නම් සමස්ත ජීවිතෙම කියලා කියන පිනතුනේ කොටස් පහක එකතුවක්. මොනවද මේ කොටස් පහ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ කොටස් පහ. අපි ඇසෙන් රූපයක් දකිනවා නම් රූපය ඇහත් රූපයක් කියන මේ දෙක අයිතිවන රූප ස්කන්ධයට. ඒ දෙක ආශ්‍රයෙන් ඇතිවන විඥානයේ විඥාන ස්කන්ධය. ඒ පිළිබඳව ඇතිවන හැඟීම හඳුනා ගැනීම සංඥා ස්කන්ධය. ඒ දෙය පිළිබඳව අපි චේතනා පහළ කරගත්තා නම් සිතිවිලි ඇති කරගත්තා නම් ඒක කර්ම ස්කන්ධය නැත්නම් චේතනා ස්කන්ධය. විඥානයේ කියන්නේ සිත. හැම දෙයක් පිළිබඳව තියෙන තුන අපි ඇසෙන් රූපයක් දකිනවා නම් කනෙන් ශබ්දයක් අහනවා නම් මේ හැම දෙයක් අභියතම මේ ස්කන්ධ පංචකයම ශ්‍රේණික ඇති වෙනවා. හැබැයි මේ ඇතිවන දේ පිළිබඳව තියෙන තුනේ මේ ශ්‍රේණික ඇතිවන දේ අපි හිතන්නේ කලින් වැටුණායි කියලා. අපිට වරද්ද මේක. දැන් අපි රූපයක් දකිනවා නම් මේ රූපය අපි කලින් දැකපු විදියට නමුත් මේ අලුතෙන් රූපයක් දකින්නේ මේ කලින් දැකීච්ච රූපයේ එතනම නිරුද්ධ වෙලා ගියා. මේක දකින්න අලුතෙන්ම රූපයක් මේක. කලින් ශබ්දයක් ඇහුවා නම් කලින් ආපු ශබ්දය එතනම නිරුද්ධ වුණා. අලුතෙන් ශබ්දයක් තමයි මේ හටගන්නේ. දිවෙන්, ශරීරයෙන්, මනසින් මේ ස්කන්ධ හය ගැන මෙහෙමයි, මේ ඉන්ද්‍රිය හය ගැනම කතාව මේකයි. උදාහරණයක් ඇටට කිව්වොත් අපි කණ්ණාඩියක් ඉස්සරහට යනකොට කණ්ණාඩියක් ඉස්සරහට ගියාම අපිට රූපයක් පේනවා. අපි කණ්ණාඩියෙන් ඈත් වෙනත් එක මොකද වෙන්නේ? රූපය ඉතුරු නොවි එතනම නිරුද්ධ වෙනවා. රූපය පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් අපි මේක හොඳට දන්නවා අපි. දැන් මේ පිනතුන් හැමදෙනාම කැමරේ මෙතෙන්ට එන්න ඉස්සර ඇතුළට කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ඉන්නේ නැති. නමුත් දැන් අපි කවුරුවත් හිතන්නේ නැහැ කණ්ණාඩිය තාම අපේ පින්තූරේ තියෙයි කියලා. අපි හොඳට දන්නවා එතන එක නැහැ කියලා. නමුත් පින්නතුනි අපේ එතන මුලා නොවුනට ඒ කණ්ණාඩිය ළඟටම සතේ ගියොත් මොකද වෙන්නේ? බල්ලෙක් හරි මනලෙක් හරි වඳුරෙක් හරි ගියොත් මොකද හිතන්නේ? යා හොඳට අතගාන බලන පිටිපස්සත් බලනවා. යා හිතන්නේ යා යන්න කලින්ම මෙතන රූපයක් ඇති වෙලා මෙතන සත්‍යයක් ඉනවායි කියලා. ඒ විතරක් නෙවෙයි, යා එතනින් මෑතට ආවට පස්සේ යා දිගටම හිතාගෙන ඉන්න මෙතන කණ්ණාඩිය දිගටම සතා ඉනවායි කියලා. දැන් දිනක් ළඟට එහෙම ගියාම ඇතම් බල්ලන් එහෙම ගුරනවා. ඇතම ටිකක් ඈතට ගිහින් ආයෙත් ඇවිල්ලා ගුරනවා. මෙයාගේ තියෙන අනුවණකම නිසා මෙයා හිතාගෙන ඉන්නවා දිගටම මෙතන මේ සතෙක් ඉන්නවායි කියලා. නමුත් මනුෂ්‍යයන් හැටියට අපි එතෙන්දි මුලා වෙන්නේ, අපි කණ්ණාඩිය ළඟදි මුලා වෙන්නේ නැහැ. නමුත් පින්නතුනි කණ්ණාඩිය ළඟදි මුලා නොවෙන අපි අනිත් හැම තැනදිම මුලා වෙනවා. මේ ඇසින් දකින මේ කණින් අහන සියලුම දේවල් පින්නතුනි ඇහුවනම් යම් කිසි අවස්ථාවක ඒ අවස්ථාවේ එතනම නිරුද්ධ වුණා. ආය යහනකොට ආය සිතනකොට සිතෙන්නේ අලුතෙන්ම හිතෙන්නේ එක සීකරන්නේ. ආය රූපේ දැක්කත් එහැට කෙනෙක්ව මේ රූපය ග්‍රහණය කිරීම විතරයි තියෙන්නේ. ඒක සම්පූර්ණ අධ්‍යක්ෂම විඳින හිතින්. එහෙන් කරන්නේ ආලෝකයත් එක්ක මේ වර්ණ සංඥාව ගැනීම විතරයි කරන්නේ. කණෙන් කරන්නේ ශබ්දය ගන්න එක විතරයි කරන්නේ. සියල්ලක්ම ඒ ගැන හිතනකොට අර කණෙන් හෝ ඇසින් ආපුවේ අධ්‍යක්ෂම අවසන් වෙලා. දෙවනි වතාවට අපි මේක හිතන්නේ පිනොතන හිතින් හිතන්නේ. දැන් බලන්න දැන් මේ පිටියේ දිහා අපි බලාගෙන ඉන්නවා. අපි ඇස් එක පියාගත්තත් අපිට මේ පිටිය පේනවා. මේ විදිහට පේනවා. පිටිය පේනවා. ඔරලෝසුව පේනවා. නමුත් මේ දෙවනියට පේන්නේ අර මේ ඇහෙන් පේන පිටිය නෙවෙයි පේන්නේ. අර මනසට ගත්ත දේ මේ පේන්නේ. මෙන්න මේ සිද්ධාන්තියම තමයි පිනොතන අපේ සමස්ත ජීවිත අධ්‍යක්ෂීමම කියලා කියන්නේ. අවිද්‍යාවෙන් යුක්ත ලෝකයා හිතන්නේ කොහොමද? මේ අපේ කලින් අහපු දේවල්, දැකපු දේවල්, රස විඳපු දේවල් මේව එහෙමම තියෙනවා කියලා අපි හිතන් ඉන්නේ. අන්න ඒ හිතාගෙන ඉඳීම තමයි පින්නතුනේ බුදුදහමේ හැටියට ආශ්‍රව කියලා කියන්නේ. ඒව තමයි අනුසය කියලා කියන්නේ. මේක තමයි මහා දුකක් ඇතිවන හේතු වෙන ප්‍රධානම සාධකය. යම් කිසි කෙනෙක් අපට මේට අවුරුදු ගානකට කලින් බැන්නත් අපි මේක හොඳට මතක තියාගෙන ඉන්නවා. බැනපු එක එතනම නිරුද්ධ වෙනවා කියලා. අපි මේක හිත අරගෙන හිතින් මේක හිත හිත මනසින් දුක් විඳිනවා. බුදුදහමෙන් කරන්නේ මොකද පින්නතුනි? මෙන්න මේ සිද්ධාන්තය හරියට පැහැදිලි කළ දීමයි කරන්නේ. මේ ඇති වෙච්ච දේ ඇති වෙච්ච මොහොත මෙතනම නිරුද්ධ වෙලා ගියා. නැවත මේක සිය කරන්නේ මනසින්, මනසක් අනිත්‍ය දෙයක්, මනසක් නිතරම හේතුඵල ධර්ම යුක්ත ඇති වෙන දෙයක් කියන අවබෝධය අපට ඇති කළ දෙනවා. පින්නතුනි අපි බොහෝ විට ධර්මය හරහා යන්නේ බාහිර දේවල් වල අනිත්‍ය දකින්න අපි යන්නේ. බාහිර දේවල් වල අනිත්‍ය දැකීමකුත් බුදුදහමේ කියනවා. නමුත් පින්නතුනි මතක තියාගන්න, බාහිර දේවල් ගැන අනිත්‍යතාවය දැකලා විතරක් කිසි දවසක දුකෙන් නිදහස් වෙන්න බෑ. එහෙම දුකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් දැන් බටහිර විද්‍යාවේ මුගක් අය දුකෙන් නිදහස් වෙලා ඉන්න තියෙන්නේ. මොකද ඒ කට්ටිය භෞතික දේවල් බෙදන්න පුළුවන් උපරිමයට බෙදලා. ශක්තියෙන් බෙදෙන තත්ත්වයට ආවට ශක්තියනුත් බෙදලා අන්තිමට ඒගොල්ලන් තීරණය කරා ඉස්සර කිසිම දෙයක් නැහැ. මේ ශක්ති විශේෂය වෙනස් වෙමින් තියෙන ශක්ති විශේෂයක් විතරයි මේ තියෙන්නේ කියලා. ඒගොල්ලන් අනිත්‍ය දැකලා තියෙන්නේ. බාහිර දේවල් අනිත්‍ය ඒගොල්ලන් උපරිමයෙන් දැකලා තියෙන්නේ. නමුත් ඒගොල්ලන් බාහිර දේ අනිත්‍යතාවය දැක්කට ඒගොල්ලන් හිතන් ඉන්නේ බාහිර අනිත්‍යතාවය දකින මනස ඉස්තරයි කියලා. බාහිර අනිත්‍යතාවය දකින අභ්‍යන්තර පුද්ගලයේ සත්‍යයක් නොවෙනස් වෙන ස්වභාවයක් මේ ජීවිත අභ්‍යන්තරයේ තියෙනවා කියලා එයා හිතන් ඉන්නේ. ඒ නිසා එයා විද්‍යාගාරයේදී අනිත්‍යතාවය මෙනෙහි කළාට ඒ බැහැරට ආවට පස්සේ ඒගොල්ලන් සම්පූර්ණම නිත්‍යය කියන පදනම ඉඳගෙන අනිත්‍යන මාධ්‍යයන් ටික ලබනවා. ඒ නිසාම පින්නතුනි බාහිරින් එන දුක් ටික එහෙම යට එනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ පින්නතුනි සපුරාම දුකෙන් නිදහස් වෙන ධර්මයක්. මේ සිද්ධාන්තය අපි හරියට අවබෝධ කරගත්තනම් සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙනවා අපි. මොකද අපි දන්නවා අතීතයේ සිදුවෙච්ච සියලුම දේවල් අත්දැකීම් ටික අවසන් ආයෙ නැවත හට ගන්න වියම නැත්තේ නේ. හට ගන්නව නම් හටගන්නේ අලුත් අත්දැකීමක් විදියට ඒ අනිත්‍යතාවය නෝනින් දකිනවා. මෙන්න මේ වෙනස දකිනවා නම් පින්නතුනි මේ වෙනස දකින කෙනා නැසකින්ති ලෝකයේ උපාධිය කියලා සඳහන් කරනවා. ලෝකෙ කිසිවක් උපදි හැටියට ගන්නෙ නැහැ. ස්ථිර හැටියට ගන්නෙ නැහැ. අපට ලෝකේ දුක හට ගන්න හේතු වෙන ප්‍රධාන කාරණා හතරක් තියෙනවා. එයින් එකක් තමයි අනිත්‍ය දේ නිත්‍ය හැටියට හිතාගෙන සිටීම. දුක හට ගන්න ප්‍රධාන හේතුව අනිත්‍ය දේ නෙවෙයි දුක. වෙනස් වීම නෙවෙයි දුක. ඒ වෙනස් වෙන දේවල් වෙනස් නොවනවා කියන හැඟීමක් අපේ හිතේ තියෙනවා. ඒ වගේම අසුභ වූ ලෝකයේ අසුභ දේ නෙවෙයි දුක. අසුභ දේ ගැන අපි සුභ සංඥා වැඩි කරගෙන ඉන්නවා. ඒ වගේම ලෝකයේ දුක් ස්වභාවය නෙවෙයි දුක. මරණය නෙවෙයි දුක. එහෙම අපි මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉඳීම ඒකයි දුක. අනාත්ම ස්වභාවය නෙවෙයි දුක. අනාත්ම දේ පිළිබඳව අපි ආත්මය කියලා ඇති කරගන්නා වූ සංඥාව. ඒ නිසා කිසියම් අවස්ථාවක පිනතුනි මෙන්න මේ යථාර්ථය අපට නුවණින් දකින්න පුළුවන් නම් අන්න ඒ නුවණින් දැක්ක කෙනා මේ සමාජය අත්හැරලා දුවන්නේ නැහැ, වනිහෙට දුවන්නේ නැහැ, කැරේට යන්නේ නැහැ. කොහොම මේ සමාජෙම ඉන්නවා? අනිත්‍යයත් එක්ක සිනහස වෙනවා. අනිත්‍යයත් එක්ක කටයුතු කරනවා. කටයුතු කරද්දී මේ අත්දැකීම ලැබමින් මේ වෙනස් වීම නුවණින් දකිමින් ඕ නොඇලී ඉන්නවා. කිසිම දෙයක් දැඩිව සමන් විදිහට ග්‍රහණය කරගන්නේ නැහැ. අන්න ඒ ග්‍රහණය නොකර ගැනීම පිළිබඳව ඉහළම අත්දැකීමට පත් වෙන නම් ඒක ධර්ම ශ්‍රවණයකින් විතරක් සිදුවන්නේ නැහැ. ඒ සඳහා ක්‍රමානුකූල වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවක් තියෙනවා. අන්න ඒ ශික්ෂාව යොහු අනුපිළිවෙලින් ඉක්මනවා. සීලෙන් ඔහු කය වචන හැකියාව සංවර කරගන්නවා. මොකද ත්‍රිලක්ෂණේ මැනවින් මෙනෙහි කරන්න බෑ සමාධිගත නොවෙච්ච හිතකට. ඒ නිසා චිත්ත සමතිය අවශ්‍යයි. චිත්ත සමතිය නිකන් කරන්න බෑ කයින් වචනෙන් නිතරම අසංවර සීලෙ වින කෙනෙකුට. ඒ නිසා කායික වාචික සංවරය අවශ්‍යයි, සීල අවශ්‍යයි. සීලය නිකන් අවශ්‍ය වෙන්නේ නෑ. සීලය අවශ්‍ය කරන්නම් සීලය ලබා ගන්න නම් හොඳ ධර්මයක් ශ්‍රවණය කළ තියෙනට ඕන. ධර්මඥානය හොඳ ලබා ගන්නවා. ධර්මඥානය නිකන් ලැබෙන්නේ. ධර්මඥානය ලැබෙන නම් හොඳ ගුරුවරු, හොඳ කල්යාණ මිත්‍රයන්, හොඳ පොතපත ඇසුරු කරන්න ඕන අපි. ඒ නිසා කල්යාණ මිත්‍රයන්ගේ මත ඉඳලා සීලෙන් ආරම්භ කරලා සමාධි ප්‍රඥා ලබාගෙන විමුක්ති, විමුක්ති ඥාන දර්ශන කරා යන ධමයක් මේ පින්තුනේ තියෙන්නේ. මේක තමයි පින්තුනේ මෙන්න මේ අවබෝධය අපි ලබා ගත්තනම් බුදුහාමුදුර සඳහන් කරන මේකට බාර හර කියලා. මහා බරත් විනිතිබ්බා කියලා. දැන් අපි හොඳට ඉගෙන කියාගෙන හොඳ ඉහළ රැකියාවක් ගන්න කියලා අපි හිතන් ඉන්නවා. සමස්තින්තර මහා බරක් මේ ඔළුවේ තියාගෙන ඉන්නේ. මහා බර මොකද්ද? අතීතයේ එක්කාන්තය, අනාගතයේ අනිත්‍යන්තය, මේ අංක දෙකම ඔළුවේ අපි තියාගෙන ඉන්නේ. අතීතේ නිරුද්ධ වෙන අවසන්, අනාගතයේ තාම ඇතිුනේ නැහැ. වර්තමානයේ සනිටව ඇතිවෙමින් නිරුදමින් මේ තියෙන්නේ. මෙන්න මේක නුවණින් දැක්කයි කියලා කියන්නේ පින්තුණි, මහා දුක් සමුදායක් දිමින් තිබවගේ. ගුරුවේ ඔළුවේ තියෙන මහා බරක් දිමින් තිබවගේ. එදාට පින්තුණි අපි බුදුහාමුදුරන්ට වඳින්නේ දැන් වඳින විදියට නෙවෙයි. එදාට අපි බුදුහාමුදුරන්ට වඳින්නේ හදවතින්ම. එදාට බුදුහාමුදුර අපි වඳින්නේ මුළු හදවතින්ම. මේ මහා වූ බරක් දිමින් තියන උදව් කරපු මහා උත්සමයේ පිළියෙට. දැන් අපේ විශ්වවිද්‍යාලය යන උගන්වපු ගුරුවරයෙකුට එහෙමනම් අපි උගා සලකනවනේ නේ. මගේ ජීවිතේ ප්‍රධාන සංදිස්ථානයේ මේ විශ්වවිද්‍යාලය යෑම මේ මට උගක් උදව් කරමියා කියලා අපි අතනට අවුරුද්දකට යනවා බලන්නනේ. ඒ විශ්වවිද්‍යාලයෙන් උදව් කරපු කෙනා. නමුත් විශ්වවිද්‍යාලය ගියා කියලා අපිට ඩොක්ටර් ඔක්කොම යරුනේ නැහැ. එහෙමයි ඩොක්ටර් කෙනේ. තාම වැටුණා මිස කඩුනේ නැහැ. නමුත් මේ මහා අභ්‍යන්තර දුක මහා දුක තේරුම් අරගෙන ඒක දිමින් තියන උදව් කරපු මේ සාස්ත්‍රඥයාට අපි එදාට පින පින වඳින්න හදවතින්මයි. ඒ නිසා අන්නේ අවබෝධය ලබන්නයි මේ දුකෙන් නිදහස් වන්නයි අපට බුදුහාමර ධර්ම දේශනා කළේ. උන්වහන්සේ අපෙන් කිසිදු වැඳුමක් බලාපොරොත්තුුනේ නැහැ. දැන් බුදුහාමරගේ අවසාන අවස්ථාවේදී අර ධම්මාරාම කියන හාමුදුර බුදුහාමරට වඳින්න අවස්ථාවක් නැහැ කියලා භාවනා කළා. බුදුහාමරගේ මට සැලකෙන නියමතාවකේ ඔව්ය කියලා. එනිසා උන්වහන්සේට සැලකනවා නම් කරන්න තියෙන එකම දේ තමයි මේ ධර්ම මාර්ගය යන්නේ අපි. උන්වහන්සේ කිසි විටකත් උන්වහන්සේ සාස්ත්‍රවරයෙක් කියන පදමෙම හෝ උන්වහන්සේට ලොකු පුද පූජා හෝ බලාපොරොත්තුුනේ නැහැ. උන්වහන්සේට යම් කිසි කෙනෙක් පුද පූජා පවත්වනවා නම් ඒක අනුමත කළ තියෙන්නම ඒක ඒ පුද්ගලයාට මොන යහපතක් සඳහාමයි. ඒ පුද්ගලයාට මනාගතයේ සුගතිගාමි වෙන්න උපකාරයක් විදියටයි අනුමත කළ තියෙන්නේ. එහෙම මිසක් උන්වහන්සේට ගරුත්වයක් විදියට නෙවෙයි අපේක්ෂා කළ තියෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමයි පිනතුණි අපි අපේ ජීවිතවල ලැබුණු මහාම ලොකුම භාග්‍යය. ඒ භාග්‍යය ලැබලා තියෙන අපි පිනතුණි අනිත් ජීවිතේ මොන දේ අහිමි වුණත් හිතන්න එපා තමන් අවසනවන්ටයි කියලා. අර උදාහරණයක් කිව්වනේ උපතින්ම දෑත දෙපය අහිමි වෙලා. බුදුහාමරේ උදාහරණය තවත් විස්තර කරනවා. උපතින්ම දෑත දෙපය අහිමි වෙලා එකතැනම මල මුත්‍ර වගුරුවාගෙන අවුරුදු 100ක් හිටියත් ඒ ජීවිතයක් ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් නේද? මොකද මේ බුද්ධෝත්පාද කාලයක හොඳ බුද්ධියක් ඇතුව සිටීම. ඒ විතරක් නෙවෙයි බුදුජානක වහන්සේ ලෝකයේ එක එක විශ්වීන සත්‍යයන්ගේ සැප දුක් ගැන විග්‍රහයක් කරනවා. උන්වහන්සේ සඳහන් කරනවා මනුස්ස ලෝකයේ ඉහළම සැප විඳින කෙනෙක් ඉන්නවා නම් මනුස්ස ලෝකයේ ඉහළම සැප විඳින කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගේ සැපත දිව්‍ය ලෝක වලින් පහළම දිව්‍ය ලෝකයේ වන චාතුරු මහා රාජික දිව්‍ය ලෝකයේ සිංහාසනයම තරංගවත් වටින්නේ නැහැ කියලා. එතකොට ඉහළ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල කතා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඊට පස්සේ දේශනා කරනවා දිව්‍ය ලෝකත් බ්‍රහ්ම ලෝකත් ඇතුළු මේ සියලුම තැන්පත් ස්ථානවල විඳින සැපතට වඩා වඩාත් වටිනාම සැපතක් තියෙනවා. ඒ තමයි ප්‍රථම ඥානෙ ලැබීම කියලා. ප්‍රථම ඥානෙ ලැබලා විතරක් නෙවෙයි රූපාචර අරූපාචර ඥාන ඔක්කොමත් ලැබලා රූපාචර බ්‍රහ්ම ලෝකත් අරූපාචර බ්‍රහ්ම ලෝකත් ඉක්මවලා ගිහිල්ලා නේව සංඥා නා සංඥායතන කියන බ්‍රහ්ම ලෝකෙ ඉපදුනත් එහේ ආයුෂ කාල 84,000යි. මහා කල්ප 84,000ක් තියෙන ආත්ම භාවික උපත ලැබුවත් ඊටත් වඩා වටිනවා යම් කිසි කෙනෙකුට සෝවාන් වෙන්න පුළුවන් නම්. සෝවාන් වීම සක්කාය දිට්ඨිය දුරු කිරීම ඊටත් වඩා වටිනා දෙයක් කියලා දේශනා කළේ. බුදුහාඳුරු උපමාවකින් දේශනා කළා සත්‍යාවිය ඕමට්ටෝ ඩයමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය ආදි වශයෙන්. සැතකින් පහර ලද්දකු මෙන් උලක් ඇනිච්ච කෙනෙක් වගේ හිස්සජිනි ගත්ත කෙනෙක් වගේ වහ වහාම අප්‍රමාදීව සක්කාය දිට්ඨිය දුරු කරන්න උත්සාහවන්ත වන්න කියලා. ඒ සඳහා තමයි උන්වහන්සේ මේ රූප වේදනා ආදී ස්කන්ධ පංචකය ප්‍රත්‍යක්ෂයෙන් බලන්න කියලා කිව්වා. ඒ වගේම චක්කු ආදී ආයතන 12 අනිත්‍ය දුක්ඛ ආදී වශයෙන් බලන්න කියලා කිව්වා. චක්කු විඥාන ධාතු ආදී වූ ධාතු 18 බලන්න කියලා කිව්වා. මේ විවිධ න්‍යායවලින් මේ බලන්න කිව්වේ අපට දුක් හට ගන්න මහා වූ බලවේගය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සක්කාය දිට්ඨියට පහර ගහනවා කියලා කියන්නේ අපි මහත් වූ දුක් සමුදාය අවසන් කරයි කියන එක. එනසා පින්නතුනි අපි බොහෝ දෙනා කැමති අපි බුද්ධිමතුන් කියලා කියන නේද? අපි බුද්ධිමතුන් වෙන කැමති නම් කලියතු ප්‍රධානම දේ තමයි ඉහළ උපාධි ගත්තට බුද්ධිමතුන් වෙන්නේ නැහැ. ආචාර උපාධි දෙකක් ගත්තත් බුදුදහමේ හැටියට බුද්ධිමතෙක් වෙන්නේ නැහැ. බුදුදහමේ හැටියට බුද්ධිමතෙක් වෙන්න නම් මෙන්න මේ ස්කන්ධ පංචකයේ තේරුම් අරගෙන සක්කාය දිට්ඨිය දුරු කරන්නට ඕන. අන්න එදාට තමයි තමා නියම උපතේ නියම බුද්ධිමතේ බවට පත් වෙන්නේ. මොකද ඒ ඇතිවන ආධ්‍යාත්මික සුවයෙන් ඇතිවන දුක් නිරෝධ කිරීම වෙන කිසිම දෙයකින් අපට ලැබෙන්නේ නැහැ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ ඒ සඳහා තමයි පින්තුරි ලෝකේ අප්‍රමාණ සත්‍යයන් කැප වෙලා මේ ශාසනය වෙත එළඹිලා ශාසනයෙන් අප්‍රමාදීව ප්‍රතිඵල ගත්තේ. එනිසා අපට වර්තමානින් අපට ලොකු භාග්‍යයක් මේක ධර්මය ලැබෙච්ච එක. ඒ ධර්මයේ පින්තුනි ජීවිතේ කොයිතරම් වයසක හිටියත් අපි ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. බුදුහාරයන් කාලේ හිටිය සෝනා කියලා මෙහෙණියා ඇය මහණුනි අවුරුදු 120 දී. අමාරට හිතන දැන් අවුරුදු 60 70 වෙයි දැන් මට නම් ඉතින් ඇගියපතේ සමාරු දැන් නම් කරන්න බෑ ඉතින් මේ ඉන්න ටිකක් නිකන් ඉමුයි කියලා. සෝනා මෙහෙණිය පින්තුනි මහණ වෙන රාත්‍රී කාලේ ගස්වල පාට නෙමෙයි අතු අල්ලගෙන සක්මන් කරලා අවුරුදු 120 දී කැනැත්තිය රහත් වුණා. ප්‍රාද හාමුදුරුවෝ අවුරුදු 120 දී මහණුනේ. බක්කුල හාමුදුරුවෝ අවුරුදු 80 දී මහණුනේ. ඒ නිසා පින්තුනි සමා මාර්ගික ශක්තිය කැටි කරගත්ත නම් Tamanta වයස ගැටලුවක් නෙවෙයි. අපි වටිනාම භාගයක් ලබා ගත්තේ ධර්මය. ඒ ධර්මයෙන් අපි අප්‍රමාදීව ප්‍රතිඵල ගනිමු. ඒ සඳහා සර්වන් සරණින් කටයුතු කිරීමට මේ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පත්, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ බලාපොරොත්තු පින්කම බලාපොරොත්තු වුණාට වඩා හොඳින් අංග සම්පූර්ණ මේ සිද්ධ කරගත්තා. බොහෝ දිනකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව සලසලා දුන්නා. එයින් මේ පිණිසුන් ධර්ම දාන මේ පින්කම් සිදු කළා. ඒ වගේම ධර්ම පුස්තක මේ ආස්ථාවේදී පූජා කරනවා. මේ සියලුම ආකාරයෙන් රැස් කරගත්තේ මහත් වූ පුණ්‍ය ධර්මයක්. ඒ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මේත වසර 11කට කලින් මිය ගිය ආදරණීය මෑණියන් වහන්සේ ජයවර මහත්මිය මේ පින් අනුමෝදන් වේවා. මේ පින් සුවපත් විය හැකි වෙනත් ඥාතීන් වෙත්නම් ඒ සියලුම ඥාති උද මේ පින් අනුමෝදන්ව ඒ සමගේ සසර ජීවිත සුවපත් කර ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඉදන් මේ ඥාති නම් හෝතු කියන ගාථාව කියලා ඥාතින්ට පින් අනුමෝදන් කරන්න. කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් සම්මන් සෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් රට දැය සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් වනින් ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන්ම ජයවීර මහත්මා ප්‍රධාන මේ හැම දෙනාටමත් ඒ වගේම ගෞරවනීය සංඝසෝබන ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමීන් වහන්සේලාට දෙවියන්ගේ දැහැමි ආරක්ෂාවෙන් රැකවරණයෙන් සියලු යහපත් කටයුතු ඉෂ්ට කර දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අප දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා. හොඳයි, මේ අය හැම දිනෙකම අද මේ සිහිපත් කරේ ඒ ගුණගරුක මෑණි කෙනෙක් එතුමියට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා සිදු කරපු උතුම් ධර්ම දානමය පින්කමයි මේ නිමාවට පත් කළේ. රැස් කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් ගෞරවණීය අපේ සංඝසෝබන ස්වාමීන් වහන්සේ ප්‍රධාන මේ පින්තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් කළ සේවා, පරලොව ජීවිත සුභදිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය කළ සේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. දුක්ඛං පන්තාච නින්දුංකා භයං පන්තාච නින්භයා සෝකං පන්තාච නින්සෝකා කොන්තු සම්බේති පානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දහා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිම්බාන සම්පන්ති හිමිනාසේ සමිඤ්ඤතු. හැම දිනාටම සර්වන් සරණයි.